හොඳයි හැමදාම තෙරුවන් සරණයි හැමදාම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සති ගුණයන් කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවන්ට පිටකර ගන්නවා. අද සතියේ සඳුදා දවසයි 2017 වර්ෂයේ ජූලි මාසයේ 17 වෙනිදා. ඉතින් අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩ වාසය කරන පූජ්‍ය කාර්යගම මහින්ද සාර බෞද්ධ ශාන්වාසය සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමටයි. ඉතින් අද දවසේදී සාකච්ඡාවට අපි ගන්නේ හිරි ඔට්ටප්ප සූත්‍රය, අංගුත්තර නිකායේ සූත්‍රයක් වහා වගේ. ඉතින් බෞද්ධ ශාන්වාසය අපේ සූත්‍ර දේශනාව පැහැදිලි කළ දේවි. ඉතින් කල්යාණ මිතුමිත්‍රයන්ට මම මතක් කරනවා මේ හිරි ඔට්ටප්ප සූත්‍ර දේශනාව වාසේ අපිට පැහැදිලි කරලා පස්සේ අපි සාකච්ඡාවකට එමු වෙනවා. හිරියොත්තප්ප කියන කාරණාව සමාජයට අපි හිතනවාට වඩා ගැඹුරට ගෙනියන්න පුළුවන් කොටසක් බවත් සූත්‍ර පිටකයේ යම් යම් වෙනත් තැන් තුල අපි දැකලා තියෙනවා. අපි ඉතින් ඒවත් ඉස්මතු කරගෙන සාකච්ඡාවට එමුන බලාපොරොත්තු වෙනවා. පැයක එහෙම නැත්නම් 25ක කාලයකට පසුව ප්‍රොමෝෂන් වාසිය අපි සාකච්ඡාවට අවස්ථාව දුන්නාම එමුනම් හැමදෙනා වෙනුවෙන්ම নমস্কার පූර්වකව මම නැවත වතාවක් පූජ්ජපාද කාලික මහින්දසාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ දී අපිට කතා කරගන්නේ පැහැදිලි කර දෙන්නා ලෙස පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි ලෝය පුරා ඉන්න සියලුම කාරණක නතුනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉරිනිසේදෝ පුනිසෝ ඕචි ලෝකස්මින් විච්ඡති. යෝ නින්දං අප්පබෝධති. අක්ෂරෝ බද්දෝ කතාමිව. නැවතත් සියලුම කාරණක පින්වතුන්ට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයේ අනුභවයෙන් ශක්තිය මේ පින්වතුන් හැම දෙනාටම සම්මා දිට්ඨිය පහළ කරගන්න දවසින් දවස පහසුව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ හිරියොත්තප්ප සූත්‍රය. මේක ඉතාම වටිනා ශ්‍රේෂ්ඨම සූත්‍රයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ සූත්‍රයේ කෙටි අර්ථය ගන්නවා නම් කෙනෙකුගේ හිරි ඔත්තප්ප දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරයට හේතු වෙන කාරණා නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට සීලය ආරක්ෂා කරන්න හේතු වෙන කාරණා නැති වෙනවා. සීලය නැතුව යන විට සම්මා දිට්ඨිය දියුණු වෙන්න හේතු වෙන කාරණා නැතු වෙනවා. සම්මා දිට්ඨිය නැති විට විදර්ශනා ඥානය දියුණු වීමට හේතු වෙන කාරණා නැතු වෙනවා. විදර්ශනා ඥානය නැති විට නොඇලී සිටීම හෙවත් නිපිතා විරාගය හේතු වෙන කාරණා නැතු වෙනවා. නිපිතා විරාගය නැති විට විමුක්ති ඥානය හෙවත් නිවන හේන ඥානය නැතු වෙනවා. මේක බුදුහාමුදුරුවෝ උපමාවක් කියලා මෙතන ගසක කොළ අතු නැති විට ගසේ පොතු වැඩෙන්නේ නැහැ. සිවියද ඵලයද හරයද වැඩෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම අනික් අතට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉරියොත් තත්ත්ව දෙක ඇති විට ඉන්ද්‍රිය සංවරයට හේතු වෙන කාරණා දුරු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති විට සීලය දියුණු වීමට හේතු වෙන කාරණා ඇති වෙනවා. සීලය දියුණු වෙන විට සම්මාදිට්ඨිය ඇති වෙන්න හේතු වෙන කාරණා දියුණු වෙනවා. සම්මාදිට්ඨිය ඇති විට විදර්ශනා ඥානය දියුණු වීමට හේතු වෙන කාරණා සකස් වෙනවා. විදර්ශනා ඥානය දියුණු වෙන විට නිබ්බිදා විරාගය එවත් නොඇලී සිටීමේ තත්වය හිතේ සකස් වෙනවා. නොඇලී සිටීම සකස් වෙනකොට අරහත්ත්වයට පත් වීම කියන තත්වය හිතේ සකස් වෙනවා. නැවත උදාහරණෙම කියනවා, ගසක කොළ අතු ඇති විට පොතුද සිවියද අලයද අරයද වැඩිද පටන්. අපි දැන් මේක පිළිබඳව ටිකක් එහාට සාකච්ඡා කරමු. කාරණේ ඉරියොත්තප්ප දෙක කියන කාරණය පාපයට ලැජ්ජාව හා පාපයට බය හැටියට හඳුන්වනවා. පින්වතුනි, ඒක විරුද්ධ පැත්ත තමයි අහිරිකය අනුතප්පය. පාපයට බය නැතිකම හා ලැජ්ජා නැතිකම. ඊළඟට මේ පාපයට බය ලැජ්ජාව නැත්තම් ඉරියොත්තප්ප දෙක තව විදිහකින් ඈත අතීතේ අනුන්නලා පින්වතුනි දේව ධර්මයේ හැටියට. ඒ කියන්නේ දෙවියන්ගේ ධර්මයේ කියන එක නෙමෙයි මේ කියන්නේ. දෙවියන්ගේ ධර්මය හා සමානයි එතන. දේව ධර්මයේ කියලා මෙතන හඳුන්වන්න පින්වතුනි පස්පව් දස කුසල් සිදු වෙනවට තමා අතින් හිතේ තියෙන ලැජ්ජාව හා බය වෙනවා. දෙවියෝ පින්වතුනි පස්පව් දස කුසල් සිදු කරන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මනුෂ්‍ය ධම කියන පස්පව් දස කුසල් නොකරනකම. ඒකට මනුෂ්‍ය ධම කියලා කියනවා. එතකොට දේව දහම කියලා කියනවා පාපයට ලැජ්ජාව හා බය. තවත් ධර්මයක් ගැන කියනවා බ්‍රහ්ම දහම කියනවා. බ්‍රහ්ම දහම කියලා කියන්නේ පිටතින් මේ පාපයට ලැජ්ජාව හා බය හිතේ හැදෙනකොට ලෝකය කෙරෙහි, විශ්වය කෙරෙහි, සියලු සත්ත්වෝ කෙරෙහි, සබ්බේ සත්තා භවන්ති සුඛිතස්වා කියන අදහස තමයි හිතේ ඉන්නේ. කියන්නේ සියලුම සත්‍යෝ කෙරෙහි මෛත්‍රිය ඇති වෙනකම්, දුකෙහිදී පිහිට වෙනකම් කරුණාව ඇති වෙනවා. ඒ වගේම මේ සියලු සත්‍යින්ගේ දියුණුව දැකලා වඩ වඩා සතුටු වෙන්න පුළුවන් මුදිතා ගුණය ඇති වෙනවා. ඒ වගේම මධ්‍යස්ථ ගතිය කෙනෙක්ට උට වැඩිපුර සලකනවා කියලා එහෙම එකක් නෑ. අඩුවෙන් සලකනවා කියලා නෑ. උපේක්ෂා ගතිය ඇති. ඒකට කියනවා සතර මහ විහරණ ආත්මයකට කියනවා බ්‍රහ්ම ධම කියලා කියනවා. එතකොට ඒක කියවනක් තියෙනවා ඉන්දියාවේ. එහෙම තියෙනතුනි ඉන්දියාව කියන්නේ හරි වටිනා රටක්, බුදුවරු පහළ වෙන ප්‍රදේශයක්. බුදුහාමුදුරු පහළ වුණේ ගෑනු දරුවන්ට විශේෂයෙන් ලැජ්ජ බය ඇතුව හැදින්න වැඩින්න කියලා නියමයක් තියෙනවා. ඒ කියන්නේ හිත කය වචනේ කියන සිදුරින් සංවර වෙච්ච අස්පව් දසාකුසල් නොකරන මානසික තත්ත්වයක් හදාගන්න කියන එක වර්ණනා තිබුණ විශේෂයෙන්. ඒකට හේතුවක් තියෙනවා. මේ මිනිස් සමාජය විහි කරන භූමිය තමයි මේ ආස්තාව කියන කෙනා. ගැහැණු ළමයා. එතකොට මේ මෞකස කියන එක ආරක්ෂා වුණොත් ඒ කියන්නේ අම්මා ගුණ සම්පන්න නම් මේ මෞකස ආරක්ෂකයි කියන්නේ. එවිට එතෙන්ද එන්නේ ලෝකයට හානිය විපත්ති අරදරය පීඩාව සකස් නොකරන අහිතකර චින්තන නැති සාම ගුණ සම්පන්න දරුවෝ. ඒ කියන්නේ මනුස්ස විසින් සාම ඉහළ උතුම් මනුස්සයෝ තමයි එන්නේ. අම්මා ලැජ්ජ බය කියන දෙක අම්මගේ නැතිනම් පුතෙන් ඩයිටි ඇතුළු වෙන අය මනුස්ස විසින් යක්ෂයෝ ප්‍රේතයෝ අලි කුටි වලක්සු වගේ මහා නපුරු මානසික තත්ත්ව තියෙන අය තමයි එන්නේ. ඔහු නාපු කෙනෙක් ඉතින් ඒ පවුලට ලොකු හිරිහැරයක්. ඒ විතරක් නෙමෙයි. දිනුණු කෙනා ඉතින් සමහර විට ලෙඩ රෝග වෙන්න පුළුවන්. තව සමහර විට ඒ අය තුලින් තමයි ඔය දැනුම දිනු කර ගන්න පුළුවන් ඕන කියලා. අපේකට උනත් දැනුම දිනු කරගෙන ඉරිසංසාරේකට උනත් දැනුම දිනු කරන්න පුළුවන්. බල්ලෙකුට උනත් දැනුම දිනු කරන්න. ආරක්ෂකට උනත් දිනු කර හැකි එක්තරා මට්ටමක. මේ වගේ අර මනුස්සයින්ට දැනුම ශිල්ප ශාස්ත්‍ර උගන්වපුවාම මහා විපත්ති හදන බෝම්බ මිසයිල් වක්කු වගේ නිර්මාණ සකස් කරන්න පුළුවන්. ඒ කුමකටද? සත්ව ජීවිත විනාශ කරන්න, මනුෂ්‍යෝ විනාශ කරන්න විශේෂයෙන්. ඔවා හදන්නේ මනුෂ්‍යෝ විනාශ කරන්න, දෙවියෝ බ්‍රහ්මයෝ විනාශ කරන්න නෙවෙයි. ඉතින් සත්ව ප්‍රේතී අකු විනාශ කරන්න නෙවෙයි. ඊළඟට තිරිසංගත්තු ප්‍රේතයෝ යක්කු හෝ දිව්‍ය බ්‍රහ්මයෝ කියන අය ඔය ජාති හදන්නේ නැහැ. හදන්නේ මනුෂ්‍යෝ. ඒකට දැනුම දිනු කරගන්න පුළුවන් අර නපුරුකම නිසා, ගුණවත්කම නැති නිසා, දේව ධර්මයේ කියන එක ලැජ්ජාව හා බය කියන එක නැති නිසා ඔවුන්ගෙන් සිද්ධ වෙන ජාති සමාජයේ විනාශ කරන්න, ලෝකයේ විනාශ කරන්න වැඩ පිළිවෙලක් සකස්. ලෝකයේ සමගියෙන් පිරිච්ච, සැකසීමෙන් පිරිච්ච කෙනක් කරන්නේ ජාතක පොතේ තියෙනවා. බෝධිසත්වයක ආත්මික මුළු එයා චක්‍රය වෙන්නේ ශක්තිති රජුගේ හැටියට හිටියේ මුළු ලෝකෙම හිටපු අය ධාර්මිකව කටයුතු කරන විදිහට හැදුවා. ලෝකෙම අය ධාර්මික අය බහුතපත් බලන්න පින්වත්නි, මේ ගුණවත් පුජ්‍යලයාගේ ලැජ්ජාව හා බය දෙක නිමිත්ත නිසා යාගේ සේවාව සිද්ධ වුණේ මිනිස් චින්තන යහපතට හරවණය කරන, යහපතට ගමන් කරවන එක. එතකොට මිනිස් චින්තන යහපතට සකස් කරවන තැනට අක්‍රණ හැකියාවක් විශේෂයෙන් තුනතුනි තියෙනවා. ඉතින් අර විශේෂයෙන් අම්මා ඒ විදිහේ පරිසරයකින් යුක්ත කෙනෙක් බවට පත් කරන්න කියනවා. නැත්නම් ලෝකයට ලොකු හානියක් කියලා කියනවා. ඉතින් විශේෂයෙන් මෙතනදී හිරියොතප් දෙක නැතිනම් සිද්ධ වෙන හානිය තමයි මේ ඇස් දෙකින් පින්වත්තුනි, කන් දෙකින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් නිතරම අරමුණු ඇතුළු වෙනවා. එතකොට මේ නිතරම මේ ඉන්ද්‍රියන් තුළින් අරමුණු ඇතුළු වෙනකොට ඇති වෙන දෙයක් තමයි පින්වතුනි. හොඳතරක තේරුම් කරගන්න බැරුව යනවා. කිරියෝ සබ්දක නැතිනම්. පාපයට ලැජ්ජාව, පාපයට බය කියන එක හිතට හුරු වෙලා තිබුණ නැත්තම්. හුරු වෙලා තිබුණ නැත්තම් පින්වතුනි එතෙන්ද මේ ගන්නා වූ අරමුණු හිත ඇතුළට ගන්නා වූ සියලුම අරමුණු හොඳයි, නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි කියන දැනුම. ඒ අරගත්තහම ඔවුන්ගෙන් කෙරෙන ඊළඟට ඇතුළත මේවා මනස්කාරය වෙනවා. හිතට මනස්කාරය. මේ මානසික කාර්ය වෙන්න පටන් ගත්තාම පින්වතුනි මානසික කාර්ය තුනේ ඊළඟට ඔහු වශයෙන් ඕනෑම නරක වැඩක් කරගන්න කෙරෙන්න අවකාශය ඉබේම සකස් වෙනවා අපි. ඒ කොහොමද එහෙම වෙන්නේ? අපි මම එකට උදාහරණයක් කියන්නම්. මේ ඒවා වෙන හැටි වෙන්නත් ඔය මගේ ස්ථානයේක ළමෙක් ආවා මේ යාව සකස් කරලා. මේ ළමයා නිතරම කතා කරන දේ තමයි ගහන්න, කොටන්න, මරන්න මේ වචන තමයි නිතරම භාවිතාවේ. මොකද වැදගත් තැනක උච්චරේ. ඒ වගේම මෙයා නිකන් මිත්‍ර අසහනෙන් ඉන්නේ. ඒ පාර මම එයාව එයා රෑ දෙක තුන විතර නිකන් නිදන්නේ. පහුවදා උදේ ඇහැරෙන්නේ 12ට විතර. ඉතින් මම මේ පිළිබඳව නිකන් එයා එක්ක සාකච්ඡා කළා. ඇයි මෙහෙම වෙන්න හේතුව? එයා කිව්වා උසස් ගමේ කියන ළමයි තමා මං ආශ්‍රය කළේ. ඒ හැමෝම ඔය වචන තමයි භාවිතා කරන්නේ. අනික් අයට ගහන්න, බලින්න, හිරියර කරන්න ඔය විදිය සංවිධානාත්මක මානසික පැත්තක් තියෙනවා. ඒ වගේම යා බලලා තියෙන මූවීස් නැත්නම් චිත්‍රපට බලලා තියෙන්නේ අපන කොටන වෙඩි තියෙන විනාශ කරන ඒවා. ඉංග්‍රීසි ස්කූල් එකකට ගියනම ඒක ඉන්ටර්නැෂනල්. නමුත් පින්වතුනි ඔන්න වෙලා තියෙන දේ කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන් පින්වතුනි. මේ කාරණේ නිතරම යාගේ වචන භාවිතාවෙන් ඉතින් මෙයාව ක්‍රමයෙන් ක්‍රමයෙන් සුමගට ගන්න. දැන් මෙයාට මේ නිින්දයක් නැත්තේ රෑට මේ මූවිස් බලන හැරෙනකොට අර විදිහේ වෙලාවක් ගන්න. ඒ නිසා ක්‍රියාකලාපන් සියල්ල විකෘති වෙනවා. අම්මට කරුණාවක් නැහැ, තාත්තට කරුණාවක් නැහැ, බොහෝම තදින් ගහනවා බයි. අම්ම තාත්තා. සිතු වේලාවට යාට එළියට යන්න ඕනේ. මේ වගේ විපෘතියක් ඇති වෙනවා. ඒ වෛද්‍යවරු බෙහෙත් දෙනවා, බෙහෙත් දුන්නට මොන වීමකුත් නැහැ අවුරුදු ගණන්. ඇයි මේ? ආකල්ප මතින් මගින් මෙයාව වැරදි පැත්තට ගිහින් කිරියොත්ප්ප දෙක හිතේ නැතුවම ගිහිල්ලා අසංවර ශීලී තත්ත්වයක් ඇතුළේ මේ ඉන්ද්‍රියන් වල ඒ ප්‍රතිඵලය තමයි සීලය මෙයාගේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. සීලය කැඩලා පිටලා ඕන කෙනෙකුට ගහන්න, ඒ කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, ඒ ගෙදරම ධනිය හොරකම් කරන කෙනෙක් බවට පත් වුණා මෙයා අන්තිමට. ආමේ වරදවා හැසිරීම, බුරු කීම, අවගේ පතුරු පරුෂ වචන කීම, ඒ වගේම මේ විදිහෙ පින්වතුනි ඊළඟට මත්පැන් පානේ මෙන්න මේ තැනට පත් වෙලා තියෙනවා. මේ බඳු ක්‍රියාකලාපය සමාජයේ දකින්න ඕන තරම් තියෙනවා. මේ දකින්න මේ තැනට සකස් වෙලා තියෙනවා. ඒ පුජ්‍යලයෝ ආශ්‍රය කරන යම් දෙයක් තියෙනවාද ඒ තැනට යනවා. සමහර විට ඊටත් වඩා පල්ලෙහ මට්ටමකට ගමන් කරනවා. උදාහරණයකට කියනවා මෙන්න මෙහෙම. පිටපස් කැටයක් තව විහිළු පස් කැටයක් තියෙන තැනකින් තිබ්බොත් මේ දෙකපස්සේ සිත දෙක වේලියකට අදිනවා. ගිනි අඟුරක් නිමිච්චි ගිනි අඟුරක් ළඟින් තිබුණොත් ඒ ගිනි අඟුරේ ගින්දර අනිත් ගිනි අඟුරට අදිනවා. ආගේ වාගේ හැමතිස්සෙම මේ හත් අදිනවා. ඉතින් නොබක ගිය කෙනෙක් ආශ්‍රය කරන්න පටන් ගත්තොත් ධීරියොත්පත් දෙක නැතුව ආශ්‍රය කරන්න පටන් ගත්තොත් මේ ගතිගුණ යාගේ ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාවලිය සුද්ධ. ඉන්ද්‍රිය සංවරය නැතුව යනවා. ඒ තුළින් සීලය පිහිටන්න නැතුව යනවා. ඒකට මේ සීලය පිහිටන්නේ නැහැ කියලා කියන්නේ හිතට ලොකු අසහනයක් ඇති වෙනවා. මේ සීලය කියනකොට මොකටද මේ සීලය අවශ්‍ය? සීය උදාහරණ කියන වත්තක වැහක් වගේ. උඹරක නියරවත් වස්තක වැට වස්තක අවශ්‍ය මේ වැටක අවශ්‍ය වස්තකයි අවශ්‍ය මොකටද වස්තේ තියෙන භෝග ටික වස්තේ තියෙන නිවස වස්තේ තියෙන මල්ලාදී දේ තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න ඉතින් වැට අවශ්‍ය සොරහ කුරුබියෝලින් ආරක්ෂා කරගන්න ඒ වගේම වෙනත් සත්වෝ කනලා මේක තියෙන දේවල් විනාශ කරනවා කිරීම වළක්වගන්න මේකට තමයි මේ වැට අවශ්‍ය. එන පරිබෝධය වළක්වා ගැනීම තමයි මේ වැට අවශ්‍ය. පාන් ඒ වාගේ හිත ආරක්ෂා කරගන්නයි මේ සීලය කියන එක අවශ්‍ය. සීලය විනාශ වෙච්ච හැටි විනාශ වෙන්නේ හිතයි. සීලය නෙමෙයි විනාශ වෙන්නේ හිත විනාශ වෙන්නේ. හිතට තමයි මේ විපත ඇති වෙන්නේ. හිතට මේ විපත ඇති වුණාම ඊළඟට සිද්ධ වෙන දේ තමයි සිතේ තියෙන සම්මා දිට්ඨිය නැතු වෙනවා කියන්නේ. යහපත් පිළිබඳව නිවැරදිව දැකීමේ හැකියාව තියෙනවා නම් මේ නිවැරදිව දැකීමේ හැකියාව නැති වෙන හේතුව බාහිරින් පැමිණිච්ච පොදු විකාර සංකේත ධර්ම නිසා සිතේ තියෙන පැහැපත් ගතිය නිවැරදිව දැකීමේ හැකියාව නැතු යනවා. කුණු වලින් වැහෙනවා හරියට වතුර භාජනයේ කුණු වැටෙනවා වගේ. වතුර භාජනයේ කුණු වැටෙනවා. වැටුනහම වතුරේ තියෙන නියම පැහැය පිරිසිදු ගතිය මොන පිරිසිදු ගතිය ඒ වතුරට නැතු වෙනවා. එහෙම නැත්නම් ඇඳුමේ තියෙන නියම පිරිසිදු ගතිය නැතු යනවා ඇඳුමේ ගෑවෙන කුණු නිසා. ඒක ඇඳුමේ ගෑවෙන කුණු නිසා ඇඳුමේ තියෙන පිරිසිදුකම නැතු වෙනවා. ලක්කරකම ස්වාභාවික සත්‍ය ප්‍රකෘති සත්‍ය නැති වෙනවා. මේ ප්‍රකෘති නැතුව හැදී මේකෙන් දකින්න ලැබෙන්නේ වැරදි දේවල්. එන්නම් තව උදාහරණයකට කිව්වොත් කණ්ණාඩියක දූවිලි ගෑවුනහම නියම විදිහට ඒ කණ්ණාඩියේ රූප බලන්න බෑ. දකින්න වෙන්නේ විකෘති වෙච්ච රූප. නියම රූප දකින්න බෑ. තවත් විදිහකින් කියනවා නම් පාට කණ්ණාඩියක් දාගත්තා වගේ පාට කණ්ණාඩියක් දාගත්ත බුද්ධලයාට කළු පාට දාපුවහම ලෝකය පේන්නේ කළු පාට. කොළ පාට දාගත්තහම ලෝකය පේන්නේ කොළ පාට. කා පාට දාපුවහම පේන්නේ කා පාට. නිල් පාට දාපුවහම පේන්නේ නිල් පාට. දැන් අර ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට සීලය නැති වෙනවා. සීලය නැති වෙනකොට සිතේ දැන් ක්ලේශ ධර්ම හැදිලා දෘෂ්ටියෙන් හැදෙනවා. සත්‍ය දකින්නේ නැහැ. සත්‍ය දකින්නේ නැහැ. ਉਹ හැම තිස්සෙම අපහමයේ බිහි වෙන විදිහට වැරදි විදිහටම ඊළාව ඇති වෙන විදිහටම නැත්නම් ඊතර පිළිවෙල වරදින විදිහටම තමයි සිත් පාල කරගන්නේ. සිත් පාල කරගන්නේ. පොඩි උදාහරණයක් කියන්නම්. ලංකාවේ දීෂණ සමයක් තිබුණා 89 වගේ. ඒ කාලේ ඉතින් මේ පාරේ බස් නැහැ මේ දිනක් හෝරේ ඉඳලා මම ලොකුහාමුදුරේ ඉන්න සූදානම් ඉන්නකොට මේ එන්න බස් නැ කොහොම හරි ටිකක් කොහේ අරන බස් එකක් තිබ්බේ. ඉතින් මේකේ දැන් ගලොත් මේ දැන් නැති වෙලාවේ ලොකු දෙයක් නේ මේක තියෙන්නේ. නැගලා එන්න එනකොට ඉතින් පොදක්තර මහත්තයා කියනවලු මේ අනිත් මගදී නගින කට්ටියට මේක නතර කරන්න බෑ. බස් එක ස්ලෝ කරනවා. එතකොට ස්ටග්ගාල එන්නේ. ඒක නතර කළොත් එහෙම නතර වුණා ආයෙත් අල්ලු කරන්න. දෙකක් ගන්න එනකොට ඔන්න එක්කෙනෙක් මේක මෙහෙම කියලා ගත්ත ගන්නකොට එයා ගන්නකොට දොරේ වගේ වැදිලා කියනවා යා දොරුව පොට්ටක් තරහව තරහවම ඇතුළට ගිහින් දැන් මෙයා තරහින් යතුව දැන් කියනවා මේ බස් එක නතර කරන්නේ මේ මිනිස්සුත් මේ දෙන්නට ගහමු ඔබට දැන් ගහමු කියලා කියනකොට විනාඩි 5ක් යනකොට අර බස් එකේ ඉන්න සියලුම දෙනා අරයාගේ කතා බහක එකඟ වෙලා යෝජනාවට එකඟ වෙලා ස්ථාන තියෙනවා. බස් එක නතර කරා. විනාඩි 5ක්. උඩ බලන්න පින්වතුනි දැන් මේ බස් එක විතරයි යන්න තියෙන්නේ. නැත්තම් අපි අතරමඟ මේක අපට ලැබිච්ච ලොකු සම්පතක් උදව්වක්. ඒක නේද දැන් කල්පනාවක් නැහැ. අර නරක යෝජනාවට එකඟ වුණා සම්මා දිට්ඨිය නැතුව ගිහින් ආවේ මහා නපුරු දිට්ඨිය. ඇයි මේ? ඉතින් මෙතන අර උඩ ඉඳලම මේ වැරදිච්ච තැනක්. ඉරියොත් අපතක නැහැ. ඉන්ද්‍රිය සංවරය නැහැ. ඒ වෙනකොට සමාජය හැමතැනම කතා කරේ නපුරු වචන කපන කොටන විනාශ කරන චින්තන ඒ වාගින් අර හිත සබඩා වෙලා තෝරා දේරාගෙන නැතුව සම්පත් කරගත්ත මනිට ඒ අය දන්නේ නැහැ ඒ අය කියන්නේ ඉස්පස් ලෝකාමරු කර්ම අවබෝධ කරලා දෙනකොට ඕනාලික් අය කරා එතකොට තමයි අවබෝධය තියෙන්නේ එහෙනම් දැන් අපත මේ යන්න ක්‍රමයක් නැහැ මේ මේ මනුස්සය දෙන්නට ගන්නවා ආලපින්නද එතකොට මෙන්න මේ වගේ අපි තේරුම් අරගන්න ඕන සම්මාදිට්ඨිය සාමාන්‍ය ජීවිතේට වන්නට යනවා මේ ඉන්ද්‍රිය සංවරය නැති. නිවන් දැකීම කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතේට වත් අවුලක පිරිණ ස්වාමියා කොහොමද සමගියෙන් ඉන්නේ කියන එකවත් ඒක නැතුව යනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනය කොහොමද දෙන්නේ? ඒක නැතුව යනවා. දරුවගේ කොහොමද පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට ගෙනියන්නේ මේ සමාජ ඉහළම මට්ටමට. අම තාත්තට තියෙන ඕනකම් මේ. තරා මහාචාර්යවරේ මේ දරුවෝ පුංචි කාලේ ඉඳලා ආ අරගෙන මොකටද මේ ටික ඔක්කොම විශ්වවිද්‍යාලෙට ගිහින්. මේ මහාචාර්යතුමා අර පුංචි දරුවන් දෙල්ලම් කරන විදිහට මෙතුමත් දෙල්ලම් කරනවා. සෙල්ලම් කරමින් ඒ අයගේ මත්තමේ ඉඳගෙන මේන් හේතරින් මේ අය තුල මේ පිටෙන මල් ඒවා තරක් නැතුව හේන් කරින් නපුරු සිත් ඇති නොවන විදිහට ආම සිත් ඇති නොවන විදිහට හෙමින් ඒ අයගේ පසුබිමට වැහැලා පියවරෙන් පියවර පියවරෙන් පියවර පළමු පන්තිය ඉන්න පළමු පන්තිය දෙවෙනි පන්තිය ඉන්න දෙවෙනි පන්තියට ගලපෙන තුන්වෙනි පන්තියට ඉන්න තුන්වෙනි පන්තියට ඔහොමම පියවරෙන් පියවර ඉදිරියට ඉදිරියට ආරණි සියලුම දෙනා කැම්පස් එකට අරගෙන ගිය තමයි අතට. අන්න බලන්න සම්මාදිට්ඨිය ඒන් කරින් ක්‍රියාත්මක කළා මේ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් කර ගන්න බලන්න. ඒකට ඔය සම්මාදිට්ඨිය කියන එක මේ නිවනට පමණක් නෙමෙයි. මේ ජීවිතේ පවා සාර්ථක කර ගන්න පියවරෙන් පියවර හේතු වෙනවා. සහෘදේ අකිතත කරනවා කියලා කියන්නේ Taman හිතේ කියන්නේ ආමච්ඡන් ව්‍යාපාද සීන මිද්ද උද්දච්ච කුප්පුච්ච විචිකිච්ඡා ඉරප්පත කරනවා. ඒ විචිකිච්ඡා පුණෝය පහ. වෙතාම කිසිම අපේ වැඩ කරනවා ඉන්ද්‍රියන් වලට අරමුණක් සම්බන්ධ වෙනකොටම තියෙනවා. ඒ කොටකේ ඇති වෙනවා ඒ අරමුණක් ගන්නකොට. වාස්කාරය අරමුණ සැකයක් ඇති වෙනවා. එහෙම නැත්නම් උද්දච්ච කුප්පුච්ච නොසන්සුන් කොම පසු දෙවියන් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පටිගය පසු වෙලා එන්නේ. ඒ නපුරු කුජලේ තමන් ප්‍රිය කරන්නේ නැති නපුරු කුජලේ කාපු දැකපු හැටි ඉන්ද්‍රිය එක්ක සම්බන්ධ වෙනකොට තේන්නුනේ පටිගය පසු වෙන්නේ. ඒ වගේම තේන්නුනේ ප්‍රිය රූපයක් එහෙම දකිනකොට සත්‍යයක් අහනකොට කාමයේ පසු වෙනවා. බලන්න තේන්නුනේ. ආ නීවරණ ධර්ම පසු වෙලා එනවා. සමාධිය නැතුව යනවා. සමාධිය නැතුව යනවා. එතකොට දෙයින් ඇති වෙන හානිය විපත මේ මේක බොහොම භයානකයි. බොහොම භයානකයි. ඒක මෙලොවට පමණක් නෙවෙයි පරලොවටත් බාධා වෙනවා. ඇමරිකාවේ හිටිය එක කේසි කියලා කියන්නේ එයා ළඟට යනවා බොහොම මහත් වෙන කාන්තාවක්. ඉතින් එතුමිය ළඟට ඒ ගියාම ගිහින් යන්නේ බෙහෙත් කරනවා හොඳ වෙන්නේ නැහැ. එයාට පුළුවන් ආත්ම භාව 10ක් එහාට පුරුදු කියලා. එයාගෙන් අහනවා මම මේ මහත් වෙන්නේයි බෙහෙත් දුන්නට හොඳ වෙන්නේ. එවැනි රෝග තියෙනවා නම් මේ පිළිබඳව දැන් අලෝකයේ වෙබ්සයිට් වලින් මේ කටකර වලින් බලන්න ඕවා. එවැනි රෝග තියෙනවා අපි. නැකුවර මේ. හරි කොහොම මේවා. මේවට හේතු පෙර කර්මෝල විපාක බලන ඒවා. ඉතින් අහනවා ඇයි මම මෙහෙම වෙන්න හේතු? එතකොට කියනවා ඔබ පෙර නෙත්පෝල් ක්‍රීඩාවේ හරීම දක්ෂ තාත්තායි. හරිම ලස්සනයි. ඔබේ ක්‍රීඩාව නරඹන්න ඇවිල්ලා හිටිය කාන්තාවක් හරියම මහතයි. එයා දිහා බලලා ඔයා හරි ආඩම්බරයක් හදාගත්තා, මනෝ කර්මයක් හදාගත්තා, අහංකාරකමක් හදාගත්තා. අන්න ඒකයි මම කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැති වුණාම, සම්මා දිට්ඨිය නැති වුණාම වෙන හානියද? එදා ඒ හදාගත්ත එකේ මේ මනෝ කර්මයේ කර්ම විපාකය කියලා තියෙන්නේ ණය කර්ම ණය ඔබ ගෙවනවා දැන්. අරම ණය ගෙවනවා කියන්නේ අන්න බින්වත මොනතරම් භයානකද කියලා බලන්න. කිරියොත්ප්ප දෙක තිබුණා නම් එහෙම වෙන්න බෑ. කිරියොත්ප්ප කියන එක හරිම ගැඹුරුයි අර මේක මේ සාමාන්‍ය එකක් නෙවෙයි. අස්සප්පාවක් ඇතුළේ පාය හරිනම් අර කාන්තාව ගැන අපි මේ කාන්තාවට මේ පෙර කර්මයක් විපාක දෙනවා හරි මේ විදිහ අවබෝධයකින් ඒක ඉස්සන්න ඕනේ. නමුත් ඒකේ සමන් ගැන ඉස්සලා ආකම්පරයක් හදාගන්න. ඊළඟට පින්වතුනේ මෙන්න මේ විදිහට මේ සම්මාදිට්ඨිය නැතු වෙනවා. මේ සීලය හොඳට නැතුවහම වැට හොඳට නැත්තම් වත්තවතේ අනිනෝ නොයේ කටකඩවල් වලින් සත්වයෝ මේ වත්ත ඇතුළට ඒ වගේ ඒක ඇතුළට පනිනවා නොයේ අරිබෝධ විපත්‍ය කර දේවල් පනිනවා කියලා අරම ශක්තියක් දී කර ගන්නවා ඊළඟට විපාකයක් නෙවි. එක තමයි මේ සිද්ධ වෙන්නේ. ඊළඟට සම්මා දිට්ඨිය නැතු යනකොට සම්මා දිට්ඨිය හේතු වෙන මේ සමාධිය නැතු යනකොට සීලය නැතු වෙනකොට මේ සමාධිය තමයි නැතු යන්නේ. සමාධිය තමයි අවශ්‍ය දිට්ඨිය හොඳට පිළි කරගන්න. සීල සමාධි ප්‍රඥා කියන එක කියන්නේ සීලය හොඳට බලවත් වෙනකොට සමාධිය හදාගන්න භාවනාවේ. මේ සමාධිය කියලා කියන්නේ දැක්ම නිවැරදි කරගන්නවා. සිද්ධිය ඕත් නිවැරදි වෙනවා කියන එක. ඒක සමාධිය නැති වෙනවා කියලා කියන්නේ මේ ඊළඟ විදර්ශනා ඥාන එක නැතුව යනවා කියන එක. විදර්ශනා ඥාන ගණනාවක් තියෙනවා කියන එක. ඒ සමාධියත් එක්ක ඊළඟට සිද්ධිය තමයි වැඩ කරන්නේ. සමාධිය තමයි විදර්ශනා ඥාන කියන්නේ. ඒක සුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පහළ වෙන්නේ නැතුව යනවා. මුචලයාට මේ සෑබු පොඩක් වරපුනා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය මතුවෙන්නේ නැතුව යනවා. ප්‍රතිපදා ඥාන අර ඔක්කොම මතුවෙන්න ඕනේ. ජීවිතෙන් මෙතන හඳුන්වන්න මේ විදර්ශනා ඥානෙ නැතුව යනවා කියන්නේ සම්මා සමාධිය නැතුව යනකොට එතන දික්කිය පහළ වෙන්නේ නැහැ. හොඳට එතකොට විදර්ශනා ඥානය තමයි නැතු වෙන්නේ. මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ විදර්ශනා ඥානය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය නැතු වෙනවා. මොකටද මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය නැත්නම් විදර්ශනා ඥානය මොකටද? මේ ලෝකයේ මේ සින්වතුන් දන්නවා අභිධර්මයේ හැම ඉගෙනගෙන තියනා නම් පින්වතුනි රූප ධර්ම හා අරූප ධර්ම කියලා කොටස් දෙකකට බෙදෙනවා. රූප ධර්ම කියලා ගත්තාම සියලුම රූප ඇඟවල් ඒ වගේම ගස් කොළන් මහ පොළව ගංගා පර්වත ඉරහඳ තාරකා වාතය ඉරුවෙලිය මේ ආදී සියලුම දේ රූප ධර්ම හැටියට හඳුන්වනවා. ඔය සියලුම රූප ධර්ම සසම්බාර වස්තුන් හැටියට විශාලව විශාලව ලෝකී සුබුණක් තියෙනකොනි ඔය ඕනෑම රූප ධර්මයක ආවිත මහා චිත්තක්ෂණ 17යි. මහා චිත්තක්ෂණ 17න් ඕක ඉවරයි. කුඩා චිත්තක්ෂණ නම් තියෙනකොනි 52යි තියෙන්නේ. මහා චිත්තක්ෂණ 17යි. එතකොට මේ රූප ධර්ම වල ආවිස මහා චිත්තක්ෂණ 17යි. ඊළඟට පින්වතුනේ නාම ධර්ම වල නම් නාම ධර්ම හැටියට ගණන් ගන්නෙ මොනවද? හිත, චෛතසික, මේ දෙක එකතු වෙලා සකස් වෙනා වූ සියලුම සි. ලෝභ සි, ද්වේෂ සි, මෝහ සි. කුසල සි. රූපාවචන සිත්, අරූපාවචන සිත්, ලෝකෝත්තර සිත්. ඔය ඕනෑම සිත කාලෙක පින්වතුනේ චිත්තක්ෂණ එකයි. ඔය නාම ධර්ම සියල්ලේම ආවද චිත්තක්ෂණ එකයි. ඒවටත් තියෙන උත්පාදක සිත්. ඔන්න ඔය දෙක දකින්නා වූ ඔය දෙකේම උත්පාදනික සංකල්ප සංකල්ප අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය දක්වා ඥානය ඇති වෙනවා. ඒකට ඉතින් උදයව ඥානය කියලා කියනවා. ඒක ඕව හට ගන්න හැටි තේරෙනවා. පළවෙනි ඥානය මේ විදර්ශනා ඥානය. ඊළඟට පින්වතුනි මේක දෙවෙනි ඥානය ඇති වෙනවා. පංච ඥානය කියන එක ඇති වෙනවා. තුන්වෙනි ඥානය තමයි පින්වතුනි බාහිරපත්තා ඥානය. බය වෙන්නේ මෙන්න මේ කාරණය නිසා. මේ සියලුම දේවල ආවිෂ මෙන්න මෙච්චරයි. හරියට මේ වර්ණික සූත්‍රයේ සඳහන් කරනවා වගේ වර්ණික සූත්‍රයේ සුබස කියන්නේ මේ වර්ණික කියලා සුබස වගේ කන්නේ කියලා කියනවා. එන්නේ සුබස වගේ කියන්නේ සුබස හැමදාම වේයෝකිත හදනවා. උපසමදාම හදනවා. ඒ වගේ පින්වතුනි මේ පංචස්කන්ධයේ හැම මොහොතකම හදනවා. රූපණං මහා චිත්තක්ෂණ 17යි. 17 10 යනවා. නාමනම් මේ චිත්තක්ෂණ හැමතිස්සෙම හදනවා. හැමතිස්සෙම හදනවා පිළි. පෙර ඒ වගේ විපාකයේ එන ගමන් විපාක සිත් කියලා මේ පින්වතුන් අහලා තියෙනවා. විපාකයේ එන ගමන් ඊළඟට පින්වතුනි අලුත් දෙයක් හදනවා, කර්මයක් හදනවා. හදා යනවා. නාම ධර්ම වලින් අරූප ධර්ම. රූප ධර්ම, කර්මයෙන් හැදෙන රූප තියෙනවා, චිත්තයෙන් හැදෙන රූප තියෙනවා, ආහාරයෙන් හැදෙන රූප තියෙනවා, ඍතුයෙන් හැදෙන රූප. අන්න කිසිම රූප සාධනාවක් නෑ හදනවා. ඊමොත් රූප සාධනවල මොකක්ද තියෙන රාජකාරි? මේක කියන වන්නික සූත්‍රේ නම් පින්වතුනි රාත්‍රියේ මේ සුබස දුම් දහනවා. තවල් කාලෙට ඇවිදිනවා. මොකද මේ රාත්‍රියේ දුම් දහනවා. වැලි දිහානේ ඉඳගෙන කල්පනා කරනවා මොනවද? එක දැන් කොහොමද කුඹුරු කොටන්නේ? හිත කොහොමද මේ බුදු නැගිල්ල හදන්නේ? හිත කොහොමද මේ පාලම හදන්නේ? හිත කොහොමද මේ වාහන නිර්මාණය කරන්නේ? හිත කොහොමද මං ජොබ් එක කරන්නේ? හිත කොහොමද මේ ප්ලෑන්ට් එක හදන්නේ කියලා කල්පනා කරනවා. මේ කල්පනා කරලා මේ දුම දම ඉඳලා පහුවට උදේම ගිහිල්ලා දැන් මේ ඇවිදිනවා. අවුලක් වගේ කියන්නේ වැඩ පටන් ගන්න ඇවිදිනවා. ඇවිදි ඉන්නවා පින්නත්. ඉතින් මේ සුබස වැඩෙනවා. සුබස දුම් දානවා ඇවිදිනවා. ඉතින් මෙන්න මේක දැකලා ඉතින් බයක් වෙන්න ඕනේ. බයසපත්තා ඥානය කියන්නේ අන්න ඒකයි. ඉතින් මේ බයසපත්තා ඥානය හරිනේ බොහොම මේ ගැඹුරු එකක්. මේ මොහොතට තේරිච්ච පුද්ගලයාට පින්වතුනි මේ භය ඇති වුණා නම් දෙයනේ මුළු සංසාරෙම අපි මොනවද මේ කරලා තියෙන්නේ? කොයි විදිහේ සුබසක් හදා ඇවිල්ල කොහේ හරි තන ඉන්නේ ලෝකේ සුබසක් කොයි විදිහේම තමයි වෙනකතර තියෙන්නේ. මේක දින්නක් සැප වැඩි වෙන බ්‍රහ්මලෝකේ සුබසක් කොයි වගේම තමයි වෙනකක් නෑ. ටිකක් සැප වැඩි මනුෂ්‍ය ලෝකෙට උපදින. තිරිසන් ලෝකේ, යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ නිරේ සුඛයි. හරියම දුක් විඳිනවා. මේ සුභ අදහස තමයි ඉන්නේ දෙකින් දෙක. එතකොට මේ සුභස නිතරම හරියට පින්නදනේ අතීත සංස්කාරයන් නිරුද්ධ වෙනවා, වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වෙනවා, අනාගත සංස්කාරය උද නිරුද්ධ වෙනවා නිතරම. භවත්‍රය පුරාම නිරුද්ධ වෙන සංස්කාර ගුණයක තමයි මේ අනිකොටි වලස්සු වාසය කරන රාක්ෂන් වාසය කරන වනාන්තරයක්. සිඹුලන් ආදී අය වාසය කරන වනාන්තරයක්. හරියට නිකන් ගිනි අඳුර වලක් කොයි. ඉතින් ඔබ දකින්නේ මේ විදර්ශනා ඥානෙ පිටතට ඇයි මේ කලිකොටි වලස්සු වාසය? ඇත්තින්ම කියන්නේ මේකට පැමිණෙන ලකුණු උපද්‍රව අංග විකල වෙනවා. අස්ස භාගය හැදෙනවා, පිළිකා රෝග හැදෙනවා. මේ වගේම ගිනි උදන වගේ නිතරම බඩගිනි එනවා, පිපාස එනවා, ලෙඩ රෝග කොයි වෙලාවෙ ඇති වෙයිද කියන්නේ. මේ ශරීරයේ කොයි තරම් කොයි වෙලාවෙ නපුරු ඇති වෙයිද කියන්නේ. මනසටත් එහෙමයි. මානසික විකෘතියක් ඇති වෙලා විශ්වභවන පස්සල පිසංකෝප හදලා තියෙන්නේ. මම බලන කම්පියුටර් ජීවි මේවා නිසා, මේ සම්මාදිටිය නැති නිසා වෙලා තියෙන මේ තිබෙන හරි විපතක් බලන්න. එතකොට මේ අම්මා සමාධිය නැති වෙනකොට සම්මා දිට්ඨිය නැතුව ගිය විදර්ශනා ඥාන නැතුව ගිය පරිවිතකට වැටෙන්නේ මේ සත්‍ය. ඉතින් මේක දකින්නේ කියන්නේ මේ සංස්කාරයන්ගේ නිරෝධය දකින්නේ කියලා කියන්නේ මේ පුජ්‍යලයාට මේ නිබ්බිදා විරාගය හදාගන්න. නිබ්බිදා විරාගය කියලා කියන්නේ කිසිමොතන නොඇලීම. නිබ්බිදා කියන්නේ නොඇලීම, ඇලෙන්නේ නැතුව ඉඳීම. හැබැයි හොඳට ඥානය හැබෑවට අර දියුණු විදර්ශනාව ආදීනවානු දර්ශන ඥානය දකිනවා. මේකේ ආදීනව බව සංගිය වරක් කිව්වා. මේ මහ පොළොවේ වැඩිකිට ගානට වඩා අපි ඉපදිලා තියෙනවා. ඉතින් මේ අපිට මේ ආදීනව ඥානය පහළ වුණේ නැහැ. මේකේ පවතින්නේ මේ සංස්කාරයන්ගේ පැවැත්ම මේ රූපවල සහජිත්තක් යන 17යි හිතේ පින්වතුනේ චිත්තක්ෂණ එකයි. මේ දැන් අප්පා අහන්න ඉඳගත් අය කෝටි ප්‍රකෝටි වාරයක් මේ වෙනකොට වෙනස් වෙලා. අලෙවිනි බයන්න කියනකොට කියලා දෙවිනි බයන්න කියනකොට ඒ යගත් නෙමෙයි හිතක් වෙයි. දැන් අපිට ඕක දකින්න ඥානය නැහැ දියුණු කරලා දෙන්න. ඕක දකින්නේ නැති නිසා පින්වතුනේ උදයවුවේ බංග දෙක පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා වෛතුපත්තානේ ඇති වෙන්නේ. ඒ නිසා පින්වතුනේ ආදීනෝ පේන්නේ. අප මේක කොයි තරම්දෝ බණ ඇහුවට පින්වතුනි ඊට පස්සේ ආය ආය මේක අපේ අර නිවර්ණ ධර්මයන් ඉදිරිපත් වෙනවා. බලන්න මේ නිවර්ණ ධර්මයන් මොන තරම් ඝනකමද ශක්තිමත්ද මේ හිතේ කියන්නේ. කොයි තරම් බලවත් අල්ලගෙන ඉන්නවද සබින් ඇතුළතින් කියලා කිව්වොත් අරමුණක් දැකපු හැටි ඇතුළට ඇතුළ ගන්න. ඉබ්බ හටුව ඇතුළට පින්වතුනි කකුල් හතරයි මේ ඔළුවයි ශරික වාදිනවා වගේ නිතර නිතර අරමුණු ඇදලා ගන්න එක තමයි ඇතුළට කරන්නේ. ඇදලා අරගෙන පින්නතේ ක්ලේශයන් වලින් දවනවා, පුච්චනවා, පින්නතේ ඇලෙනවා. අනිත් ඉබ්බිදාව හැදින්නේ නැහැ අපි. ඉබ්බිදාව හැදින්නේ මේක හැදින්නේ නැහැ කියලා කියන්න පින්නතේ වැලීදී හැදින්නේ නැහැ කියලා කියන්නේ විමුක්ති ඥානය බිහි වෙන්නේ නැහැ කියන්නේ. මේ හිතේ පහළ වෙන්න ඕනේ ඊළඟ ඥානතික වන අරහත් වේත හේතු වෙන ඥානතික පහළ වෙන්නේ නැහැ. මොනවද? මනෝ චිත්ත වීතියකින් යන්න ඕනේ. මොනවද? හරි කර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මේ ඥානතික වැඩිලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානය, සෝතාපට්ටි ඵල ඥානය අසරදුකින් නිදහස් වෙන පළවෙනි කුරුක, පළවෙනි බැම්ම, පළවෙනි බන්ධනය ගැලවෙන්නේ නැහැ අපි. මේ ගැලවෙන්නේ නැහැ කියලා කියන්නේ අපි ආය ආය මේ සංසාරෙට උපසහදනවා. මේතර අර භයානක සුභ සංඛදනවා කියන්නේ. ඒ සුභයෙන් නිතරම අපි ප්‍රාප්තියට දුක්දමකින් සමමින් තවාලට ගිනිවිලමින් යන ගමනක් තමයි ජීවිතේ පුරාම ගත කරන්නේ. මේ හිරිය උත්පත් දෙක නැහැ කියන්නේ අන්න මේ තරම් භයානකයි කියන්නේ. බුදුහාමුදුරුව බෝසතාණන් වහන්සේ කාත්මික පිටුනේ බෝසතාණන් වහන්සේ කාත්මික මේ සිල්වත් ගුණවත් හාමුදුරු නමක් හොයාගෙන ගිහින් ඒ යුගයේ බුද්ධ ශාසනයේ පිරිහෙමින් තිබෙන කාලේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට කිව්වා නගරේ හොයන්න නැහැ ඒ සම්බන්ධයෙන් ගහට ගියා කතාපි යනකොට සංගාවක් අයින් ඈත ගලක් සුදු පේනවා කාපාට සිවුරක් ඒකමන මේ උත්සාහ කල්පනා කරනවා මම ළඟට යනකොට මෙයා මොකක් හරි වැරැද්දක් කර කර හිටියෝ මෙයා කෙරෙහි තියෙන ගෞරවය මට අඩුයි කියලා හැමති එක් කරන ගිහිල්ලා බලවෙන්ද අර කවුද ඉන්නේ කියලා යනකොට මේ ආමුදුරු මාළු බාබායි අර හැමති එනවා දැකලා විදාහට දිලිපිස්ස අකුලගන කෙල්ලේ සිවුර ආස්තේ ගහගන්න හැමති ආපහු ගින් කියනවා ස්වාමීනි වැඩක් නැහැ ආමුදුරු නමක් තමයි මම එනවා දැකලා දිලිපිස්ස අකුලගන මාළු වල්ලමින් හිටියේ දිලිපිස්ස අකුලගන සිවුර ආස්තේ ගහගන්න ඒගොල්ල බුදුහාමුදුරු බෝසත්තු කියන ඕ සිල්වත් කෙනෙක් සිල්වත් ගුණවත් කෙනෙක් වහාම ඉස්තරගෙන ඒතුව ලැජ්ජාව හා බය තියෙන කවුරුවත් දකී කියන මා ගැන වැරදි ආකල්පයක් හදාගෙන ඉන්නේ ලැජ්ජාව බය තියෙන විදහාට ඉස්තරගෙන ඇවිල්ලා බොහෝම ගෞරවයෙන් පෙරහරේ වැඩක් කළා ගන්න කියන ඒ මට්ටමින්වත් තියෙනවා නම් මේ ලැජ්ජාව හා බය සත්‍ය ළඟ ඔහුට මේ සසර දුකින් නිදහස් වෙන්න යම් දවසක පිටක් වෙනවා. බුසත්තර වුණා දැකලා තියෙන්නේ. අනිත් මහා වැරදි නෙමෙයි. අර මට්ටමවත් අඩුම තරමේ වැරදි තමන්ගේ අතින් කෙරෙනවා. ඒ කෙරෙනේව කවුරුවත් දැකී දැකලා සමන්තකින් අපහස ලබන්න වෙයි අපි අර සොහොනේ කතාව කිව්වා වගේ. මේ ඉස්සල්ලා අපි සෝහනේ සූත්‍රය අපි කිව්වා ඒ සූත්‍රේ කියනවානේ තාරක පරිණිඩයක් යනවා කියලා ඒ පුද්ගලයා දුගතක් හමනවා මේ දුගත හමනවට වස්ලා දයහා ලැජ්ජාව ඇති වෙනත් ඊට පස්සේ වැරදි වලින් නිදෙන්න කියලා යම් මාත්‍රමක උත්සාහයක් ගන්න පටන් ගන්නවා අන්න ඒක තමයි බුද්ධත්වය දැකලා තියෙන්නේ මේ වෙලාවේ නුවණ ඇති පුද්ගලයෝ දකින ආකාරය එමනම් මේ හිරියොත් අප දෙක කියන්න පින්වතුනේ නිවන් දකින සුරු තිබිය යුතු මහා ශ්‍රේෂ්ඨ ධර්ම දෙකක් තියෙනවා. මේ ධර්ම දෙක තියෙන තැනත්තාගේ පින්වතුනේ ඉන්ද්‍රිය සංවරය බිහි වෙනවා. මේ දෙක තියෙන මේ ඉන්ද්‍රිය සංවරය බිහි වෙන එකනාගේ සීලය බිහි වෙනවා. සීලය බිහි වෙන එකනාගේ සම්මා සමාධිය බිහි වෙනවා. සම්මා සමාධිය තුළින් සම්මා දිට්ඨිය ඒවත් විදර්ශනා ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. විදර්ශනා ඥානය තුළින් පින්වතුනි මේ පුජ්‍යලයාගේ ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වතුනි විදර්ශනා ඥානය තුළින් ඇති වෙන නොඇලී සිටීමේ නිබ්බිදා විරාගය ඇති වෙනවා. නිබ්බිදා විරාගය ඇති වෙනකොට පින්වතුනි මේ පුජ්‍යලයාගේ විමුක්ති ඥාන දර්ශනය පහළ වෙනවා කියන්නේ. ඉතින් මේ තුල අපර ගැට වෙනවා පින්තුනේ බෝධි පාක්ෂික ධර්මම මේක ඇතුළෙත් ඇතුළත් පිටනවා පින්තුනේ එබැවින් පින්තුනේ මේ ඉරියොත්ථප සූත්‍රය තුල උගන්වන්නේ සෑම මිනිස්සෙකම මේ ගුණාංගයේ තියෙන්නේ පහකින් සඳහන් කර ධර්ම පාඨයේ ධම්මපදයේ ධම්මවාදී පාරමසුනී ගාථාව මම ඔය කිව්වේ අස්තයෝ වර්ගයක් ඉන්නවා ඇස්තු වර්ගයක් ඉන්නවා මිනිස්සු වර්ගයක් ඉන්නවා හිරි නිසයේ දෝ පුරිස්සෝ කෝචි ලෝකස්මින් වේදෝ ඉන්නවා අපේ වර්ගය තමන්ගේ පිටේ ඉන්න ස්වාමියාගෙන් අතපාරක් කන්න හරීම ලැජ්ජයි. ඒ නිසා තමන්ගේ පිටට නැගලා අඥාව දීපුවාම අදාළ තැනට යන්න කියලා එකම වේගෙ එතෙන්ද ගිහින් නතර වෙන්නේ. ඇයි අර මුඩුපාර කන්න ලැජ්ජා. මෙත්රාජයත් ශ්‍රේෂ්ඨ මනුස්සයත් මේ විදිහයි තමන් වැඩ කරන ආයතන තමන්ගේ ගෙදර තමන්ගේ රට තුළ රාජ්‍ය පාලකයන් හොඳ ව්‍යාපාරිකයන් තමන්ගෙන් වංචාවක් ආනියක් ප්‍රවතිමක් කම්මැලිකමක් උදාසීනකමක් ඔය මොනවා නීවරණ ධර්මයක් ක්‍රියාත්මක වෙනවට තමන් කැමති නැහැ ලැජ්ජයි ඇතුළත මේක තමන්ගේ ඇතුළත කරගන්න නින්දාවක් තමයි කෙනෙක් බලන සිටියත් නැතත් තමන් කෙනෙක් බලන සිටියත් නැතත් තමන්ගේ හිත මේක දිහා බලාගෙන ඉන්නවා කියලා දක්වනවා තමන්ගේ හිත මේ වැරද්ද දිහා බලාගෙන ඉන්නවා කියලා දැකලා මේ වැරද්ද නොකරයි ඒ මාත්‍රමක එන පුද්ගලයාට නිවන් දකීම සිද්ධාම පහසුයි. මේකට පුංචි කතාවකුත් තියෙන තව එකක් මම කියන්නම්. ත්‍රිලෝකික තිස්ස ආමුදුරුවෝ ඉඳන දරුවේ පුංචි රෙඩිකාලක් ඇඳගෙන මේ පොඩි පරණ වෙච්ච බලක් හදලා අරගෙන ඉඳහසයිනකොට හරි ආනන්ද ආනන්දහමඳුරට මේ ළමයා දකින්න ලැබෙනවා. යාගේ ලකුණු අනුව අඳුර ගන්නවා. මේ දරුවා ඇවිදිකමට සුදුසුයි කියලා. ඇවිදි වෙන්න පුළුවන් කියලා අහනකොට කියනවා. ස්වාමීනි අපි වගේ බොහොම ඉඳන දරුවෝ කොහොමද මේ සාසනේ ඇවිදි වෙන්නේ? ඇවිදි වෙන්න බෑ. ඒකමන කියනවා මේ ශාසනය තුළ පැවිදි වෙන්න ධනවත්කම කුලවත්කම බලවත්කම බලපාන්නේ නැහැ. කුලවත්කම තමයි ප්‍රධාන කාරණා. ඔබලා ඒක කියනවා පැවිදි වෙන්න කියලා ඉතරන්නේ හොඳට පැය තාවලා පිරිසිදු කරලා පැවිදි කරනවා. මේ පොඩි දරුවා අර වළං කබලත් පොඩි හාමුදුරු අර ඇඳගෙන හිටපු ප්‍රතිකාරලා ඕදලා කප්පකින් කියලා කියනවා. ඒලා දැන් ඉතින් හොඳට මිහිරි ආහාර එහෙම කාලා බීලා දවසලා බොහොම සුවසේ ඉන්නවා නිරෝගීවත්. ඒක කල් යනකොට කල්පනා වෙන්නේම අර හිතන ජීවිතයට යන්න බලකට තින්නොත් මේ හිතේ හැටි. ජෝර පැත්තකින් කියලා අර අර පරණ ක්‍රෙඩිට් කෑල්ල අරගෙන අඳගෙන මේ අර වළං කෑල්ලත් අරගෙන යන්නේ කියලා. ආමච්ඡන්දේ කියන එක මේ ඒක වැඩ කරන හැටි ඕක ඕවත් තමයි ධර්ම කියන්නේ. ඉතින් නරකද කාමච්ඡන්දේ අර සූරත වඩන. යන්න මෙතන ඒ ගමන අතින් ගිහින් එයා අර වරන් කැලලයි ඒකයි ක්‍රෙඩිට් කැලලයි අරගෙන මහාන විරෝධික තිස්ස ඔබ කරන මේ ඕවා සාගත වැඩි කුමක් ලැජ්ජන නොබද මේ වගේ මේ ආත්මයක් ලැබිලා මේ සසර දුකින් උපා ලේසිය නිදහස් වෙන්න පහසුව තියද්දි මේ සංසාරේ දුක් විඳින්න හේතිය මේ ක්ලේශ ධර්ම සංස්කාර මේක කරන්නේ ඔබ ලැහැත් මොකද කියලා අමන්තම කියාගන්න පොඩි හාමු කියා ගන්න කොට අර ක්ලේශය යටපත් වෙනවා. සව උපදේශ කියලා නෙමෙයි. යටපත් වෙලා තියෙනවා. අර දෙක විශ්ිෂ්ඨ කරලා ඒක භාවනා කරලා ආප්‍රාවේටපත් වෙනවා. සතර දුකින් නිදහස් වෙනවා. එතකොට මෙන්න මේකේ තේරුම් අරගන්න තියෙන්නේ අපතුලත් මෙන්න මේවා දිනු කරගන්න ඕන විශේෂයෙන් මේ හීරියොත්ත්ව දෙක ඉන්ද්‍රියස් තාපකයට දියුණු කරගන්න පොත මාගේ ඉන්ද්‍රියන් තුළින් ගත යුතු දේ කුමක්ද නොගත යුතු දේ කුමක්ද? තවත් පොදු උදාහරණයක් ආමඳුරුමේ පාඨකී සම්පලට ගියාම ආමඳුරෝ වැරදි වැඩක් කරමින් ඉන්නවා දැකලා එයා දුවගෙන ඇවිල්ලා බෝමලුවට ඇවිල්ලා වැලි කට ඇස්සේ වැලි දාගා. දාගන්නකොට ඒ බෝධියේ ඉන්න දෙවියෝ ඇවිල්ලා කෑ ගහලා කියනවා මුළු ගමතම වරෙල්ලා වරෙල්ලා මේ මුගලට දකින්න ලැබෙනවා ශ්‍රේෂ්ඨ පුරුෂේ ශ්‍රේෂ්ඨ පුරුෂේ කියලා ගමම ගෙන්නලා මෙන්නුම් කරනවා. තමයි මිනිස්සු අහනවා ඇයි ඇත්ත කාන්තේ කරගන්න මම මෙන්න මෙහෙම ආමුදුරුවන්ගේ වැරදි වැඩක් දැක්කා. ඒකෙන් මගේ ශ්‍රද්ධාව හිතේ නැති වෙනවා. ඒක වළක්ව ගන්න මේ මට දකින්න ලැබුණේ මේ ඇස් දෙකක් නිසා, ඉන්ද්‍රියන් නිසා. අන්න පින්වතුනි, ඉන්ද්‍රිය සංවරය හදාගන්න මේ ආයත අතීතයේ ශ්‍රේෂ්ඨ මිනිස් නැත වෙච්ච ආයත අතීතයේ ශ්‍රේෂ්ඨ මිනිස් තමන්ගේ ඇස් දෙක පවා කැප කළා නැති කරා. මේ ලැජ්ජාව හාවයි කියන දේ තියෙන. ඉතින් ඔන්න ওই විදිහට පින්වතුනි මේ ඉන්ද්‍රිය සංවරයේ ගොඩනගාගෙන සතර දුකින් නිදහස් වෙන්න ඒ වගේ උත්සමයේ ඔය කැප වෙච්ච හැටි අපේ බෝසතාණන් වහන්සේ ඔය විදිහට නෙමෙයි කැප කළේ. පැස් විතරක් නෙමෙයි දන් දුන්නේ. මස් දන් දුන්නේ. ඇට දන් දුන්නේ. ජීවිතේ දන් දුන්නේ. රාජ්‍ය දන් දුන්නේ. වතු පිටි දන් දුන්නා. දරුව දන් දුන්නා. බිරිඳ දන් දුන්නා. මේ විදිහේ දන් දීලා තමයි කැප කරලා මේ කියන මේ ඉරියොත්ප්ප දෙකෙන් ගොඩනගා ගන්න මේ වැඩ පිළිවෙල ටිකටෝම සකස් කරගත්. මේවත් දකින්න තුරු නොනවතින ඡන්දයක් තිබුණා. අපර ඉර්ධපාද කියලා කියන්නේ කියන්නේ ඡන්ද, විරිය, චිත්ත, විපස්. තාපක පින්වතුනේ සම්දේ කියලා කියන්නේ නොයෙක් දේවලට කැමැත්තනේ හිතේ තියෙන. ඒ නොයෙක් දේවලට හිතේ කැමැත්ත තියෙනවා. ඒ කැමැති එහෙම තියදී අපි ජීවිතේ මරණයට පත් වෙලා විනාශ වෙලා යනවා. නමුත් මේ බෝධිසත්වරු අතේ තුනේ තියෙනවා. හැම ආත්මකම තමන්ගේ මේ කැමැත්ත මොනවටද නිවන් දකින්න තියෙන කැමැත්ත ඉස්ත වෙනතුරු ජීවිතේ දීලා හරි කප කරලා වැඩ කරපු දැඩි ඡන්දයක් තිබුණා. අපට අන්න ඒ වගේ දැඩි ඡන්දයක් තිබුණොත් වෙනද ඒර්ධ පාදයේ විදිහට දිනු කරගත්. එහෙම දිනු කරගත්. මේ සංස්කාරවල ආදීන දකින චින්තනය දිනු කරගත්. දිනු කරගත් කියන්නේ අපට පුළුවන් මේ කියන කනේට පරික්ෂණ. එහෙමනම් අපි මේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රියත් තුළින් ඇතුළු වෙලා ආකච්ඡන් දාදී ඉවර්ණ ධර්ම මාසියලා සීලේ විදිනේක නැති වෙනවා. සම්මාදිට්ඨිය පහළ වෙනවා. විදර්ශනා ඥානය ටිකෙන් ටික පහළ වෙයි. විරාගය කියන කනට නිබ්බිදා විරාගය කියන කනට අත්දැකීම. මොකද ඥානයේ ක්‍රමයෙන් ලක්ෂණ සම්පවත්පත්. ඒක පියවර යන්නේ අනුපූප පටිපද. මේ පින්වතුන් සියලු හැම දෙනාටම ලෝකයේ පුරා ඉන්න මේ අනුපුප්ප ප්‍රතිපදාවේ සමන් කරන්නේ අවශ්‍ය අසුභිම වන හිරියොත්ප්ප කියන දෙක ගොඩනගා ගන්න දවසින් දවස ශක්තිය ධෛර්යය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්ම දේශනාව සාදු ඔබ ඒ සෞන්දර්ය සිටියේ පුජපද කාර්යතම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ වූ හිරි ඔත්තප්ප සූත්‍ර දේශනාවටයි දැන් අපිට අවස්ථාව තියෙනවා සාකච්ඡාවට ලැබෙන්න. මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අවසරය ඇතුව වෙනදා මෙන් කල්‍යාණ මිත්‍රන් කීප දෙනෙකුට යොමු වෙලා ඉන්නතුරු අපට ඔබ වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ ඒ සාකච්ඡාවේ මතින ප්‍රශ්න සමග හොඳයි සයන් වාස. තාම හොඳයි මහත්මයා. එහෙම සයන්වංශ අපි නම් ඒක කරමු ගෞරව සයන්වංශ මයිකේ මයිකේ මේක කරගෙන ෆෝන් එකකට අවශ්‍ය දෙන්න මම ඉතින් ගෞරවයෙන් යොමු වෙනනම් ජයන්ත මහත්මයා ප්‍රශ්නෙකින් ජයන්ත මහත්මයා මම මේ කාරණාව සම්බන්ධ කරලා පොඩි සාකච්ඡාවක් දෙමුනොත් එහෙම දැන් ගෞරව සයන්වංශ ඔබට මතක් කරලා දෙන්න කෙනෙක් කරලා දෙන්න සෝතු දේශනාවෙන් සීරි ඔක්ටප් දෙක නැතිවම සමග ඉන්ද්‍රිය සංවරයේ ලැබෙනවා කියන කාරණාව. එතකොට මේ මට මේ වගේ ඒ සුදයක් ඉන්න සම්බන්ධ කරගෙන තිබුණා. අර මනෝ දුෂ්චරිතය තුන් දෙනෙක් තියෙනවා කියලා කියනෝනේ මේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන. ඒ අවිද්‍යා මනෝ දුෂ්චරිතේ ඒ වගේම ව්‍යාපාද මනෝ දුෂ්චරිතේ මිත්‍යා දිට්ඨි මනෝ දුෂ්චරිතේ කියන මේවා නිසා ඉන්ද්‍රිය අසංවරයේ ඇති වෙලා කෙනෙක් කරන්නා වූ අකුසල කර්මයන් අපි කොහොමද පැහැදිලි කරගන්නේ? ඒ හිරියොත්පත් වෙන තියෙන නිසා ඒ ඇතිවෙනා වූ මේ මනෝ දුෂ්චර්ය තුන්දේ තුන්ගොල්ලෙන් සිදුවෙනා වූ හානිය කුමක්ද? කිසියම් ආලෝකයක් එක ලබා දෙන්න යනවා. අවසරයි ගෞරවනීය ඉතින් අත වශයෙන්ම මේ හිරියොතප් එක කියන්නේ පවට ඇති ලැජ්ජාව පවට ඇති බයක් නැති වුණාම යාගේ සිත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර යා හිදීවල් කියන්නේ දුක දේවල් කියලා හිතන දේවල් කියලා යෙදෙන්න. ඒ වගේම අසතුට අකමැති දේවල් කියලා හි කියෙන්න. විවිධ දෘෂ්ටිින් වලට සමානාසී අර සත්‍ය උපමා වගේ දේවල් වලින් අපි හදාගෙන පැහැදිලි කරපු විදිහට ඒ දෘෂ්ටි කියන්නේ සම්මාදිට්ඨියට පතහැනි වෙච්ච දෘෂ්ටි ගැනීමකට ඇත්ත වශයෙන්ම අයද වෙනවා. මොකද එයාගේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වෙන්නේ මේ කවට බයක් කවට ලැජ්ජාවක් කියන දෙක ගැන හිතනවා. ඒ කියන්නේ ඒ බයක් ලැජ්ජාවක් දෙක නැතුව. ඉතින් ඒක නිසා මේ මනෝ දුෂ්චරිත කියන අතරම මේ අවිචාවත් ව්‍යාපාදයක් මිත්‍යා දෘෂ්ටියක් කියන එක හරහාම තමයි ඒක ඊට පස්සේ කයියොත් වචනිනොත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ කෙටි දෙර විතරක් තමයි තවත් මාස්නා මේ වෙලාවේ මතක් කරේ දිරුවන් කරන්නයි. මේ දිරුවන් සම්මයි ඇජන්ට් මාර්ගය අතරම සිවි ඔක්ටප් නැතිවීම නිසා සිදුවෙන හානිය ගැන අපි මේ ඉමත්තුන්ට කතා කරලා පොඩ්ඩක් අපි ඉදිරිප වෙනත් පැත්තකට යොමු වෙන මම කල්පනා කළා. දැන් අර ඔබතුමා මතක කර දෙයි නැවතත් විශ්වාස කරගත්තොත් මේ අවිද්‍යා මතක කර ඉස්සෙල්ල මනෝ දුෂ්චර්යෝ මනෝ දුක්ඛජෝ තුන්නේ තුන් ආකාරයක් කිව්වා. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියලා. ඒ අවිද්‍යා මනෝ දුෂ්චර්යයේ කිව්වම මේ අදින්නා දාන කාය කර්මයේ ඒ හේතු නිසා තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේම මේ අදින්නා දාන කාය කර්මය හා සම්බන්ධ වෙච්ච හැම වාක් කර්මයක්ම සිද්ධ වෙනවා. ඒ අවිද්‍යා මනෝ දුෂ්චර්ය නිසා මුසාවාදය ගුණම මේ මක්කේ කියලා කියන්නේ මක්කේ පලාශය වෙන දේවල් ඒ ඔක්කොම අවිද්‍යාව කුසල මූලයේ ඇති සම්බන්ධ කරගෙන තමයි සිද්ධ වෙන්නේ කියන කාරණාව. මම මේ කාරණාව නිෂ්පතු කරන්නේ පිටෝක උපදේශම් බව මතක් කරනවා. මේ මගේ හිතලු නෙවෙයි. එතකොට ඒ විදිහට පැහැදිලි කරනවා මේ හිරියොත්ප් හේතුවෙන් කිසියම් කෙනෙකුට අවිද්‍යාව මනෝ දුෂ්චර්යයේ හිරියොත්ප් නැති වීම නිසා අවිද්‍යාව මනෝ දුෂ්චර්යයේ ඇති වුණාන් පස්සේ කොතරම් ආසා දුරකට මේ සමාතුලින් මේ සංසාර ගමනේ ඉදිරියට ගෙන යන්න පුළුවන් දේව සිද්ධ වෙනවාද කියන්නේ අදින්න දාන අකායක මේ සිද්ධ වෙයි. ඒ සමගම ඇති වෙච්ච සියලුම වාක් කර්ණ සිද්ධ වෙයි. මුසාවාදී බොරුබස් ඒ වගේ මක්කේ කියන ගුණය පලාශ කියන ගුණය ඒ ආදි දේවල් කියලා. ඒ වගේමයි ව්‍යාපාද මනෝදෘෂ්ටිත්වයේ කියුවන් පස්සේ ඒකට සම්බන්ධ කරනවා ප්‍රාණඝාත කර්මය. ප්‍රාණඝාත කර්මයේ ඉතින් ඒ වගේම ඒකට සම්බන්ධ වෙච්ච කුසුනා වාශය, කෞස වාශය, ඒ ආදී වාක් කර්මයන් හැම දෙයක්ම එතකොට ඒ ව්‍යාපාද මනෝදෘෂ්ටිත්වයට සම්බන්ධවම සිද්ධ වෙනවා කියලා පෙන්වුම් කරනවා. ඊළඟට මිත්‍යා දිට්ඨිය කියන එකත් මනෝදෘෂ්ටියක්. ඒතරේ මේ මනෝදෘෂ්ටියත්වයේ ඔසේ රාගජෝ දෝෂජෝ කිසියම් ක්‍රියාවක් සිදු වෙනවාද ඒ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම මිත්‍යා දිට්ඨියෙන් උපදින කාරණා වන බවත් කාම මිත්‍යාචාර කාය කර්මය ඒ නිසා ඇති වෙන්න පුළුවන් කියන බවත් සම්ප්‍රප්ලාප වාක් කර්මය ඇති වෙන්න පුළුවන් කියන බවත් පැහැදිලි කරනවා. එතකොට අපිට පේනවා නේද මේ කිසියම් අවිද්‍යාවක් තියනවාද ඒක ලෝභයට මූලයයි, ව්‍යාපාදයක් තියනවා නම් ඒක දෝෂ මූලයයි, මිත්‍යා දිට්ඨියක් තියනවා නම් මෝහ මූලයයි කියලා. ඉතින් මේ විදිහට මේ අපිට පාවිච්චි කියන පොතේම තිබ්බත් අපි ජීවිත සම්බන්ධකව අපි හිතා ගන්න පුළුවන් මේ සිද්ධාර්ථකයෙන් දෙන්න තුනන් පස්සේ යන්න පුළුවන් වෙන්න පුළුවන් හානිය කොපමණද කියන කාරණාව. ඉතින් තව ටික වෙලාවක් කලින් කිමිත්‍රයන්ට ඒ ගැන කතා කරන්න දෙමු. අපි වෙනත් මාතෘකාවකට යමු වෙන කලින් වෙන මාතෘකාවක් අදහස් කරේ තවත් පැත්තක් තියෙනවා. ඊජොත් සුපින් කතා කරන්න කැමති. මම කැමති ගෞරවයෙන් ප්‍රොෆෙසර් කොබ්බලගිට යමු වෙන. දැන් මේ කතා කරපු පැත්තෙන් ගිය හොඳයි මම හිතන්නේ මම කියන වෙන පැහැදිලි කරපු නිසා මම වෙනත් ප්‍රශ්නයක් යොමු වෙනවා. ඒ හැබැයි කොබ්බලගේ මහත්මයා ලෞකික සීලය ලෝකෝත්තර සීලයක් කියලා දෙකක් තියෙනවාද? කොබ්බලගේ මහත්මයා හලෝ සර්වම් සර්මයි. ඒ වචන මම කිව්වත් මම හිතනවා එහෙම දෙකක් තියෙනවා කියලා දරුවත් මහත්මයාට. ලෞකික සීලය විදිහට මේ මට හිතෙන්නේ අපි දැන් අර කාටවත් බහිර කින සීලයක් තියෙනවනේ අපි එක දැක්කොත් මෙහෙම වී එක හොඳ නැහැ කියලා එහෙම නිකන් අනිත් අය කියන හින්දා හරි බයට හරි රකින සීලයක් තියෙනවා. ඒ වගේම තමයි අවබෝධයක් තුළින් මේ විදිහට සීලේ කැඩුවක් මාව දුකටපත් වෙනවා කියලා එක අවබෝධය තුළින් රැකෙන සීලයකුත් තියෙනවා. ඒ අවබෝධය පැත්තෙන් එන එක තමයි මම දකින්නේ අර සීලයට හේතුව දැනගෙන සීලය කැඩෙන්නේ ඇයි කියලා දැන ගැනීම පැත්තෙන් ඒක මම හිතනවා සම්මා දිට්ඨියට හේතු වෙනවා. එහෙම නැත්නම් ආර්යකාන්ත සීලයට හේතු වෙනවා. නිවන නිමිත්ත පවතින සීලේ කියලා රකාන්ත සීලේ කියනකොට එතනින් මෙහා අපි දැන් අර අපි තියෙන සමහර විට මේ සංස්කෘතියෙන් දැනෙන ප්‍රබලයෙන් දැනෙන පුළුවන් වෙන මෙන ඒ සමාජීය හේතු හින්දා ඒක රකිනවා නම් ඒ නිසා නම් රකින්නේ ඒක මම දකින්නේ නැහැ. මේ නිවන් පිණිස හේතු වෙන එහෙම නැත්නම් ආර්යකාන්ත මට්ටමට ඇවිල්ලා කියලා ඉතින් එතනම තමයි නම් තව පැත්තකින් අර මම මොකක් හරි මම තියෙන සංකල්පයේ ඉඳන් ගම්මයි ඒක රකින්නේ. මකද මට කරදරයක් වෙයි අනිත් එකෙන් මෙහෙමයි මෙහෙමයි කියලාක් තියෙන ගෞරවය නැති මොනවා හරි ඒ වගේ බයිකින් මිසක් කර සක්කාය දිට්ඨිය නැති කිරීමේ අදහසකින් එන එකක් නෙවෙයි. අපි ඉන්න කෙනෙක් කියලා මූලික වෙන්න ඕන අදහනේ සක්කාය දිට්ඨියක් නැති වෙන විදිහ කියන්නේ ඒක ආකාරයේ සීලයක් නම් එතකොට ඒක යම් කිසි අවබෝධයක් තුළින් එන එකක්. ඒක තමයි මම මේ ලෝක උත්තර පැත්තෙන් දකින්නේ. තේරුම් ගන්න දැන් සම්මෙන් බොම්පින් කෝබේරි මාර්ග මේ මේ පොය තත්ත්ව දේශනායේ මේ විදිහට තියෙනවා කියලා පිටක උපදේශයේ තියෙනවා. මම ඒකත් මතක කරගන්නම්. අපිට ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. මේ පොත්පතකින් කාණා ඉස්මතු කරන්නේ අපි දැනුමක් කියනවා ඉදපත් කරනවා නෙමෙයි. මේ මේවා කල්යනා මිත්‍රයන්ගෙන් තවදුරටත් ඉගෙන ගැනීම ප්‍රමාර්ථයෙන් මම කියන්නේ ශීලස්කන්ධයේ ලෞකික ලෝකප්‍රය කියලා දෙවිදිහකට වගේ ප්‍රකාශ වෙනවා. එතෙන්දි මේ ශීලස්කන්ධයට ලෞකික ශීලස්කන්ධයට හේතු වෙනවා හැටියට කියනවා. හේතු කවරේද ප්‍රත්‍ය කවරේද කියලා හේතුද ප්‍රත්‍යෝ හතර දෙනෙක් තියෙනවා කියලා කියනවා. ලෞකික ශීලස්කන්ධයට කිසියම් සත්පුරුෂ සංසේවයක් ඇද්ද, කිසියම් ප්‍රතිરૂප දේශවාසයකට ඇද්ද උපාදා ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අපි ගෞරවනීය ශ්‍රාවනාසික අධි දේශනාව තුළ කියනකොට මට හොඳටම මේක හර සමගින් ගැලපුණා. ශ්‍රාවනාසික කියපු දෙය මේ ACCO ලෞකික සීලය නැති වෙනවා ඒ තමන් අසුරු කරන අය විදිහට තමන් වැරදි දේශයක වැරදි තැනක ඉන්නවනම් මේ කොච්චර දුරට හිලෝතප්පේ නැති වෙනවද කියන කාරණාව උන්වහන්සේ උදාහරණ වලින් අපිට පැහැදිලි කළා. මේ හිලෝතප්පේ නැති නිසා ඒ ලෞකික සීලයක් නැති වෙන මට්ටමේ උන්වහන්සේ පැහැදිලි කළේ. ඒක ඒ වගේම ඒක කියනවා යම් පුරාණ කර්මයක් ඇද්ද ඒ කර්මයාගේ විපාකෙපත් වේ කියලා. කියන්නේ මේ විපාකපත්යෙන් එතෙන්දී මේ ලෞකික සීල ස්කන්ධය නැති වීමට හේතු වෙනවා කියලා. ඒ වගේම සත්‍යභාවයෙන් ආත්ම සමක් සම්මෝක් ප්‍රණීදී වේ කියලා කියනවා. ඒ ලෞකික සීලය. ඊගොඩ ලෝකෝත්තර සීලයක් කියනවා නම් ඒකට කියන්නේ මේ ලෝකෝත්තර සීලයක් ඇද්ද ඒ සීලයට සද්දීන්ද්‍රිය, වීර්යින්ද්‍රිය, සමාධීන්ද්‍රිය කියන තුන් ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ලෝකේශාන වාසික දේශනා ඒවත් කියුණා. ඒ වචන වලින් එහෙම නතුණා. එතකොට ඒව ප්‍රත්‍ය ඊගොඩ සත්‍යින්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය හේතු කියලා. මනසට කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියන දේවල් පත්‍ය වෙනවා ලෝකෝත්තර සීලයට. සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඒවා හේතු වෙනවා ලෝකෝත්තර ඉන්ද්‍රියට. මම හිතනවා කල්යම මිත්‍රව දන්නවා හේතුව සහ පත්‍ය වෙනස කියලා. ඉතින් ඒ විදිහ තමයි තියෙන්නේ. මම හිතන පොඩ්ඩක් අපිට ඒක සුට්ටක් අලුත් වගේ හින්දා සුට්ටක් ඉගෙන කතා කරොත් වටිනවා කියලා කාටයි කියන්න පුළුවන්. දෙකෙන් පොඩ්ඩක් අපි ගෞරවනීයව කියන්න කලින් ඒකෙන් පැහැදිලි කරගන්න තවදුරටත් කිසියම් කෙනෙකුට පුළුවන් මේ මම කියපු දේ පදනම් කරගෙන හරි පොඩ්ඩක් කියන්න. දැන් තමයි මේ හේතුපත්යේ පොඩ්ඩක් වෙනස් අපි පැහැදිලි කරලා දෙමුද? පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ තමයි දැන් අඹ ගහක් අඹ කැලයක් පැලවෙන්න අඹ ඇටේ තමයි මූලිකවම හේතු වෙන්නේ. මොකද අඹ ඇටේ නැත්නම් අඹ කැලයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම දැන් වතුර, පොළව, උෂ්ණත්වය, හිරු එළිය, වාතය ඒ කොටසත් උපයෝගී වෙලාම තමයි ඒ අඹ කැලේ කියන එක හටගන්නේ. එතනදී වෙනස තමයි වතුර, පොළව, වාතයේ හිරුවේ කියනවා අඹ පැලේට විතරක් නෙවෙයි ඇපල් පැලේටත්, ඒ වගේම පේර පැලේටත් වෙන ඕනෑම පැලේකට හේතික පොදු විදියට තමයි උපකාර වෙන්නේ. නමුත් අඹ පැලේට අඹ ඇටේ කියන එක මූලික වශයෙන් උපකාර වෙනවා. අඹ ඇටේ නැත්තම් අඹ පැලයක් හැදෙන්නේම නැහැ. ඒ කියන්නේ ඒක නිසාම ඒකට හේතුව වශයෙන් අඹ ඇටයක් සත්‍ය වශයෙන් අර වතුර, පොළව, ආලෝකය ඒ කාන්තේම ඒ දේ සඳහාම හේතු සාධක වෙන අර්ථයෙන් තමයි හේතුවයි ප්‍රත්‍යයයි දෙක මොනවා විදිහට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි. ඉතින් සමයි බොහොම වෙලාවට පින්ජන්ත වාක්‍යයෙන් හේතුපත්‍ය අපි විදිහට දැනගත්තන් පස්සේ දැන් එහෙනම් කෙනෙක් අපිට පැහැදිලි කර ගන්න පුළුවන් නම් මේ ලෝකෝත්තර සීලය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා පත්‍ය වෙන්නේ මොනවද? සද්දායන්දිය, වීර්යෙන්දිය, සමාධින්දිය තමයි ලෝකෝත්තර සීලයට පත්‍ය. සතිඉන්ද්‍රිය, ප්‍රඥාඉන්ද්‍රියයි හේතු. අපි එක තේරුම් ගමු කොහොමද? කාටද පුළුවන් එක තේරෙන්නේ කියන්නේ? හිතන්නවා තියනව නේද? ඒක මොනද? කොහොමද වගේ ඔබතුමාගේ වෙන්නේ නේද? අදයි දරුවත් තමයි කියන්නේ එක හොඳ විමසන්න ඕන කරුණක්. ඒ කියන්නේ අපි ඔය පංචේන්ද්‍රිය පංචබල කියන දේවල් ගැන සත්‍යය විදියට අපි සමාධි ප්‍රඥා ඒකේ වෙන් කරලා තියනවා නම් මේවා හේතු මේවා ප්‍රත්‍ය කියලා. එතකොට අපි ජාන්ත මහත්ය පැහැදිලි කළා හේතු තමයි මේ මූලිකම දේ. ඒ කියන්නේ ඒකට ප්‍රධාන වෙන දේ. අනිත් ඒවා ඒකට ආධාර වෙන ඒවා. මූලික දේ තිබුණා තමයි ආධාර වෙන උපකාර වෙන දේවල් වල උදව්වක් කරගෙන ඒ ගහකට වැදෙන්න හරි දැන් අපි නිවන මාර්ගයකට සත් නිවන මාර්ගය වඩන්න පුළුවන් එන්නේ ඒකේ මූලිකව තේරුම් ගන්නවානේ අපි ඔය හේතුපත්‍ය තියෙනකොට මේකේ දැන් සත්‍ය කොච්චර යතුණා හේතුව නැති වුණත් ගහක් හදෙන්න බෑ අපි පරිසරයේ ඉරම හදලා තියෙන අඹයට නැත්නම් බෙලේ හදෙන්නේ එහෙනම් අර මූලික කරුණු තුනම දැනෙන්නේ සත්‍යව විරිය සමාධිය කියන ටික සමහර විට ධර්මයක් දකින්න නැතුව තීරුම් ගන්න නැතුව කෙනෙකුට වඩන්න පුළුවන් සත්‍යාවක් ඇති කර ගන්න පුළුවන් හරි අවබෝධයක් නැති වුණත් ඊළඟට විරියට ගන්න පුළුවන් ඒත් හරි අවබෝධයක් නැතුව ඊළඟට සමාධිය වඩන්න පුළුවන්. මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේට කලින් සමාධිය වඩපු, ධ්‍යාන වඩපු, අෂ්ට සමාපatti වඩපු අය හිටියා. ඉතින් ඒව බැරි දේවල් නෙමෙයි. ඒව නිකන් ලැබෙනවත් නෙමෙයි. ඒත් ලොකු සාහයක් කරන්න ඕන. යම් කිසි ශ්‍රද්ධාවක් තියෙන්නත් ඕන. හැබැයි ඒගොල්ලන්ට මම දකින්නේ ඔය සතිය කියන එකයි ප්‍රඥාව කියන දෙකේ අඩුවක් තමයි මාර්ගඵල නොලැබෙන්න හේතුව විදියට. ඒ අපි ත්‍රිවිධය කරද්දී සමහර විට අපේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක මේ හැමෝගේ මොඩේ නැහැ. ශ්‍රද්ධාවක් තියෙනවා ඒක මත්තමට වෙනස් වුණත්. මේ ධර්ම හොයන්න ඕන මේ උත්සාහ කරන්න ඕන නිකන් අවබෝධ කරගන්න කොහොම හරි මේ සාසනෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. ඒ බුද්ධ සාසනය ගැන බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඊළඟට වීර්යය කරන්න ගොඩාක් උත්සාහ කරනවා මම හිතන්නේ දැන් අද මේ පැය දෙක වෙන් කරගෙන මෙතන ඉන්නවා කියන්නේ ලොකු වීර්යයක්. ඒකට ඒකේ ශ්‍රද්ධාවයි වීර්යයයි දෙකම තියෙනවා. ඊළඟට කෙනෙකුට මොකක් හරි අරමුණක් හිත එකඟ කරගෙන යම් කිසි සමාධියක් වඩා ගන්න පුළුවන්. හැබැයි ඔය තුන සම්පූර්ණ වුණත් මම විශේෂයෙන් දකිනවා ප්‍රඥා පැත්ත නැති වුණත් නම් නිවන් මාර්ගයට වැටෙන්න බැහැ. ඒ කියන්නේ හොඳ දේවල් කරයි. මේ සසර ගමන යහපත් වෙන දේවල් කරයි, පින් ගොඩාක් කරයි. හැබැයි සසරෙන් ඉතර වෙන මාර්ගයක වැටෙයිද කියන එක මූලික වෙනවා සතියයි ප්‍රඥාවයි කියන දෙක. ඒක තමයි මම ඔය දැන් බුදුරජාණන් වහන්සේ මේ තම මාර්ගයේ විදිහට දෙන්නපු සතර සතිපට්ඨාන විශේෂයෙන් ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුන දෙනවා. ආතාපි කියන්නේ මේ උත්සාහ කරන්න, වීර්ය කරන්න, ඒ වුණාට එතන යෙදෙන්න ඕන සතිය. ඒකට යෙදෙන්න ඕන සම්පජානය නැත්නම් ප්‍රඥාවද. එතකොට මේ ඒකායන මාර්ගයේ විශේෂ තැනක් දීලා තියෙන්නේ ඔය සම්පජාන සති. අපි සම්පජානකාරී හොති කියලා එහෙම කියන්නේ. ඉතින් මේ දෙක මූලික හේතු. ඔය දෙක නැත්නම් අනිත් මොන දේවල් තිබුණත් මම හිතන්නේ මේ ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන් කියලා ලෝකෙන් එතර වෙන මාර්ගයට. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් ඒවා එපා කියන එකවත් කරන්න එපා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මොකද ඒවා උදව් වෙනවා මේ අපි ප්‍රඥාව වඩා ගන්න. අපි අරවට කියන්නේ පූර්ව ප්‍රතිපදා එහෙම නැත්නම් ආදි ක්‍රමචර්යාව කියලා. එතකොට මේ කිව්වා වගේ දැන් මෙතන සීලය වගේ උදව් වෙනවා, සමාධිය උදව් වෙනවා, ශ්‍රද්ධාව උදව් වෙනවා. මේ ඒවා අපි තේරුම් ගන්න ඕනේ. දැන් ධර්ම නොවනින් විමසන කොට ඒවා ප්‍රත්‍ය ධර්ම මිසක් හේතු නෙවි. ඒක හේතු කියන්නේ මූලිකම ප්‍රධාන වෙන දේවල්. ඒකට අපි ප්‍රත්‍ය ටික සකස් කළාට හේතු ටික හේතු නැත්නම් ඒකේ පරිය ලැබෙන්න කියන්නේ. ඒ නිසා ඔය ප්‍රත්‍ය ධර්ම සකස් කරන අතරම අපි ලොකු උත්සාහයක් ගන්න ඕන හේතු ටික කියන්නේ සතියයි ප්‍රඥාවයි කියන දෙක. ප්‍රඥාව විදිහට මම දකිනේ දහම අහලා තේරුම් ගැනීම තුළ ගන්න පුළුවන් සම්මා දිට්ඨිය කියන එක. එකක් ලෝකෙට ආйти සම්මා දිට්ඨිය, මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ අසුපච්ච සම්මා දිට්ඨිය කියන පැත්ත තමයි ප්‍රඥාව විදිහට දකින්නේ. ඒකට අන්නේ ප්‍රඥාවයික සතිය කෙනෙකුට යොදන්න පුළුවන් නම් මම හිතනවා ඒ අංග පහම එතන යෙදෙනවා. ඒ තුලින් ඒ සතර සතිපට්ඨානෙ වැඩෙනවා නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ දෙන්නපුයි ඒ කායනවා වික්‍රීමක් ගෝ කියපු මේක තමයි එක මාර්ගය කියපු ඒ පැත්ත. එහෙම නැත්නම් අරිෂ්ඨාංගික මාර්ගය වඩන්න පුළුවන්කමක් ලැබෙනවා වගේ අදහසක් තමයි මට එතන මේ පැහැදිලි වෙන්නේ. සද සද බොහොම පින් බොහොම හොඳ ලස්සන පැමිණි තුනා ඔබලේ වාග්නේ ඒ පිටු කුපදේශේ ඒ මේ කාරණාව තිබුණේ මේ 2017 කිසිම කලින් තිබුණා. ඉතින් ඒ කාරණාව මම හිතන්නේ ඔබතුමා බොහොම හොඳින් අපිට විස්තර කළ දුන්නා බොහොම පින් එකට. ඉතින් අද මේ සාකච්ඡා තුළ අපි මූලික වශයෙන් මේ ප්‍රශ්නේ තුලින් සාකච්ඡා කළා මනෝ දුෂ්චරිත කොහොමද මේ හිරොත්තක සම්බන්ධයෙන් කියලා. දැන් මේ දෙවෙනි ප්‍රශ්න තුලින් අපි සාකච්ඡා කළේ සීල ස්කන්ධය කොහොමද හිරොත්තක නැති වීම නිසා කොහොමද මේ සීල ස්කන්ධය නැතිව ඉක්මනට සීල ලෞකික සීලයක් නැතිව ඒ වගේම ලෞකික සීලයක් නැති කෙනෙකු කොහොමද ලෝකෝත්තර සීලයක් වඩන්නේ. ඉතින් ලෝකෝත්තර සීලයක් නැතුව මේ බලාපොරොත්තු වෙනා වූ ප්‍රඥාව අපිට ගන්න පුළුවන් කියන කාරණාව. ඊගාට මෙතන ගමන් තුමිනි කොටසකට මම නැවතී යොමු කරන වෙනවා යොමු කරන සාකච්ඡාව. රෝමී ශානවාසි මත හදපු මතක විදව කරන අතරින් මම මේ කරුණු උගහා ගත්තේ. ඉතින් ඒ අතරින් තවත් හිතර වැඩිචිම දා තමයි බයතුපත්තාන ඥානය ගැන උන්වහන්සේ අපිට කියපු කාරණාව. ඉතින් උන්වහන්සේ කියපු මේ මතක විදිහටම මේ නවවිධ විදර්ශනා ඥාන අතරත් ඒ වගේම දසවිධ විදර්ශනා ඥාන අතරත් බයතුපත්තා ඥානය ඇතුළත් වෙලා තියෙනවා. ඒකකින් අදහස් වෙන්නේ නම් කිසියම් කෙනෙකු විදර්ශනා නුවණින් මේ බයතුපත්තා ඥානය වඩවා ගත යුතු බව. එතකොට මේ බයතුපත්තා ඥානය තුලින් මේ හිතේ අභ්‍යන්තරයේ පහළ වෙන මේ අකුසල චේතනා ඒ වගේම පාප ක්‍රියා බවට පරිවර්තනය කිරීම කිසියම් ආකාරයකට වළක්වනවා කියලා තමයි තේරුම් ගත්තේ උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් සමග. මම කැමතියි තවදුරටත් සැලැන්න තුමිතියන්ට ඉගෙන ඒ පිළිබඳව දැනගන්න. බයතුපත්‍රාණ ඥානෙ කියලා කිව්වම අපිට කොහොමද තේරෙන්නේ ඒ බයතුපත්‍රාණ ඥානෙ මොන මට්ටමකට අපි දැකිය යුතු වන්නේ? ඒ කියන්නේ මොන මට්ටමකට අපි වඩා ගත යුතු වන්නේ කියන කාරණාව මම කැමති කල්ලාන තුනක ගොඩ වෙනත් කෙනෙකුට කැමති එක තියෙනවා. ජයන්ත මහත්මයාත් ඔක්කොම පොකුණි මහත්මයා මම කතා කරන හින්දා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව කියවරින් කියවරට ඉරිය ඔත්තප්පේ ඉන්ද්‍රිය සංවරයේ සීලය ආදී වශයෙන් පැහැදිලි කරා බොහෝ කරුණු. එතකොට දැන් බයිසුපත්තාන ඥානය කියලා කියනකොට ඒ එතනට එනකොට හොඳ විසුද්ධව සීලය විසුද්ධ වෙලා ඊළඟට සිතක් පිරිසිදු වෙලා ඉන්ද්‍රිය සංවරයේ ඇතුව සීලයක් ඉන්ද්‍රිය සංවරයක් ඇතුව සමාධි මට්ටමකට හිට බොහෝ තැන්පත් වෙන තත්යකට ආපු කෙනෙක් ඒ ආකාරයට ආවහම ඒ පටන් ගන්නවා විදර්ශනා භූමියට සංස්කාරයන්ගේ නාම රූප පිළිබඳව දකින්න. නාම රූප පංච පදස්කන්ධයේ උදේවය ආදී වශයෙන් ඇතිවීම නැතිවීම දිහා බලන්න බලාගෙන ඒ ගැන අනුස්සති කරනවා. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම සලකමින් බලනකොට පේනවා ඒ උදේවය ඥානය සමග එකතු වෙනවා සංස්කාරයන්ගේ නැතිවීම දකිනවා. භංග වීම. එතකොට ඒක භංග ඥානය කියලා කියනවා. ඒ ඇතිව නැතිව යන විදිහට ඒ ආකාරයට බංග වීමේ ඥානය දකින්නකොට හිතනවා දැන් අපි සංස්කාර හදනවා සංස්කාර හදනවා එහෙම නැත්නම් සංසාරය හදහද යනවා ඒ වුණාට මේක හැදුවට මේක නැති වෙනවා මේක සදාකල් තියෙන දෙයක් නෙමෙයි අනිත්‍යතාවය ප්‍රකට වෙනවා එතකොට ඒ ආකාරයට හිතනකොට එයාට බයක් ඇති වෙනවා සංසාර ගමන ගැන නැවත නැවත ඉපදීම ගැන එහෙම නැත්නම් මේ සංස්කාර හැදීම එහෙම නැත්නම් මේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම මේවා ස්ථිර දේවල් නෙමෙයි නැති වෙලා යන දෙයක් වගේ බයක් ඇති වෙනවා අන්න ඒ ආකාරයට ඇති වෙන බය විදර්ශනා ඥානයක් බවට සඳහන් කරන්න පුළුවන් කියලායි මගේ අදහස තිරුවන් කරන්න සම්සන්තරයන් සම්සිඳුවානි වෝම්පින් හොඳයි මම හිතනවා මම ගෞරවනීය සාන්වාංශයට දැන් යොමු වෙනනම් අපි එක් කොටස් තුනක් අවධානය යොමු කරගත්ත නිසා ගෞරවනීය සාන්වාංශ වාචිකව වංගිතාමත් ගෞරවයෙන් নমস্কার කරන අවධානය කරන සාන්වාංශ මේ මතක ගත්තව කාරණා තුන පිළිබඳව ඔබ වහන්සේකින් අපිට තවත් යමක් ඉගෙන ගන්න කැමති සාන්වාංශ මේකත් අපේ මහත්මයෙන් බොහෝ කරුණු උදාහරණ කියලා තවත් චුට්ටක් මම මේ පිළිබඳ මේ පැහැදිලි කරන්න. දැන් විමුක්ඛ මුඛ තුනක් තියෙන විමුක්තියක එකක් තමයි අනිමිත්ත විමුක්ඛ මුඛ අප්‍රමිත විමුක්ඛ මුඛ ශුන්‍යත විමුක්ඛ මුඛ කියලා තුනක් තියෙනවා. දැන් මේ සද්ධා වීර්ය සමාධිය කියන අර්ථයෙන් මේ දැන් ඔය විමුක්ඛ සුඛෝලට හිත වෙන්න පුළුවන්. දැන් ඒකට නිමිත්තක් අරගෙන ඒ මත හිත සමාධිගත කරගෙන යන්න පුළුවන්. ඒ සමාධිගත කරගෙන යනකොට මේ හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් උග්‍රා නිමිත්ත උරා ගන්න නිමිත්ත එනවා ඊළඟට ප්‍රතිභාග නිමිත්තට ආපුවම හිත හොඳට සවාලිගත වෙලා ඒකේ ඉන්නවා ඉතින් ඕක මේ ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට මේ නිමිත්තේ තියෙන ධ්‍යාන මට්ටම් පවා ඉදිරියට ඉදිරියට යන අපරතම ධ්‍යාන තුතිය ධ්‍යාන තුතිය ධ්‍යාන ඉතින් දැන් ඔය බ්‍රාහ්මණ උදවිය මේ ඔය සත්හදාගෙන හිටියන බුදුහාමුදුරු පහළ වෙනකොට සාදුසාර අනුමෝදා සම්යම් පිරිස් අන්තිම තලයට බවාග්‍රිය දක්වා හිත දින කරගෙන පිටන බුදුහාමුදුරු ඒ කියන තැනට යනකම් ගමන් කෙරුවා ඉල්ලා මෙතන නෙමෙයි මගේ නිවන කියලා අතාරින්න තීන්දුව කළා. එතනින් අතාරින්න තීන්දුව කළා. මෙන්න කරලා ඔන්න ඊළඟට ආය තනියෙන් උත්සාහ කළා මේ විදර්ශනා වඩා. එතකොට පින්වතුනි මේ සත්‍ය මේ කොහකටත් පුදුවේ ගන්න පුළුවන්. ඒ ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, ඒ සංකෘතියේ බ්‍රහ්මලෝක විස්ස දක්වා. බ්‍රහ්මලෝක විස්ස දක්වා යාගන්න මේ ප්‍රත්‍ය මූලිත වෙනවා. හැබැයි මේ ප්‍රඥාව නැති නිසා නිමිත්ත අනිමිත්තක් වෙන්න දකින්න පුළුවන්කමක් නැහැ. ඊළඟ ප්‍රණීතයි කියලා සුඛයි සුඛයි කියලා ඉන්නවා සමාධිය. ගොඩක් අය ඉන්නවා. ඒක අදටත් මිනිස්සු ඉන්නවා පිටත. ප්‍රණීතයි කියයි ඉන්නවා ඒ අප්‍රණීත එකක් බවට මේකේ දෝෂ තියෙනවා කියලා ඒකේ දෝෂ දකීමේ ඥාණය සම්පන්න. පහු මේ දෝෂ දකින්න සතියක් ඕනේ නිකම්ම බෑ. මේ මනෝ ධර්ම වල දෝෂ දකින්න ඒක තමයි හේතුව. බවටපත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ සියල්ල නිත්‍යයි කියන සංඥාවෙන් බහැර කරන අනිත්‍යයි දුකයි කියන දෙක ගොඩ නැගෙන්න. අනාත්මයි කියන දෙක තුනම ගොඩ නැගෙන්න. ශුන්‍යතයි ශුන්‍යතභාවයක් තියෙනවා මේක කියලා මේ ටික දකින්න පුළුවන්කම ලැබෙන්නේ සතිහා ප්‍රඥා දෙක තමයි. ඔන්න ඔය දෙක වැඩ කරනකොට ඔය නාම ධර්ම කිව්වේ මා නාම ධර්ම සකස් වීම ඒවා සංස්කාරනේ. වා සංස්කාර උතන ඔය සකස් වෙන සංස්කාර. ඔය සංස්කාර වලත් නාම ධර්ම වල නාම ධර්ම එතන සංස්කාර කියවුවහම මොනවද චෛතසිකයි සිතයි දෙක එකතු වෙලා තියෙන මනෝ චිත්ත විචිනේ ඔය යන්නේ. දැන් ඒවා පිළිබඳව අත් දකින සමන් ඒ වගේම මනෝ රූප ධර්ම වල අනිත්‍යතාවය දකින සම දකින්න පුළුවන් දෙක කියන්නේ උපාදිත භංග කියන තුනම දකින ඥානය ඒතන දකිනවා කියලා කියන්නේ එතකොට හිතට මහ බයක් ඇති වෙනවා. මේ උපාදිතී භංග උදේ ආවේ භංග කියන මේ දෙක නෙන්නේ අත්දැක ගත්තා. ওই දෙක හොඳට දකින්න පුළුවන්කම තමයි ඔය බයිකපත්තා ඥානය කියලා කියන්නේ එතන ඇති වෙන බය. අතෝ සාමාන්‍ය ජීවිතයේ ඇති වෙන බය නෙමෙයි. ඔතෙන්ද මේ බය ඇති වුණොත් තමයි ඒ පුජ්‍යලිය නිවන දකින පුජ්‍යලියක බවට හැබෑවටම පත් වෙලා ආදීනව දකින්නේ මේ සංස්කාරවල. සියලුම සංස්කාරවල තමන්ගේ ළඟ තියෙන මේ සංස්කාරවල ආදීනව අජ්ජත් එනට බහිද්ද දකින්න ඕනේ. ඒ අජ්ජත් දකිනකොට බහිද්ද කියන ඒවත් දකිනවා. බහිද්ද කියවුවහම තමා කියන නෝන අනිත් හැමදේම මනුෂ්‍යයෝ දෙවියෝ බ්‍රහ්මයෝ ඒ වගේම යක්ෂ භූතයෝ බක්කොල මහ පොළව ඒ ඔක්කගේම දකින්න ඕනේ. මනුෂ්‍යයෙම තමන්ගේ පමණක් නෙවෙයි. අර නැත්තම් අර ප්‍රහාර කැමැත්තක් හැදිලා හිටින්න පුළුවන්. සිංහ ලෝකෙට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ධ්‍යාන ලැබපු අයට බ්‍රහ්ම ලෝකෙ පිළිබඳ යම් කැමැත්තක් තියෙනවානේ. මනුෂ්‍ය ලෝකේ යන අකමැත්තක් කරනවා ධාරණේ කරන කැමැත්තක් තියෙනවා. එක එක තල තියෙනවානේ. දැන් ඔන්න සමහරු විඥාණයට කැමති නැහැ. කැමති නැතුව හදාර ගන්නවා විඥාණයෙන් තමයි මේ ඔක්කොම කරදර කියලා විඥාන ගැන කැමැත්තක් නැහැ. ඊට පස්සේ හිත නැති බ්‍රහ්ම ලෝකයක් හැදෙනවා. ඒක දැනෙව නැතුව එතන ගැන තියනවා අපිට පේන්නේ නැතුව සංගවිලා ඉතාසියු ආස්වාදයක් එකම තියෙනවා. ඉතින් තව සමහර රූපේ නිසා තමයි අපතර කියලා රූපය ප්‍රතික්ෂේප කරමින් ගිහිල්ලා ඉන්නවා. පවාග්‍රය දක්වා යන පිරිස් ඉන්නවා. එතනක් තියෙනවා අර කුස්තාව අපිට පේන්න දුන්නද තවම සිව්වත්. එතකොට පින්වත්නි ඒවා පිළිබඳවත් අර උපාදිතී සංග්‍රහය මන එහෙම නැත්තම් බුදුවගේ භංග ඥාන දෙක පහළ වෙන්න ඕන පහළදල ඒ පිළිබඳව බයක් හිතේ ඇති වෙන්න ඕන නැත්නම් තමයි බයට පත් කරන්නේ. එතකොට ඊළඟට මේ බය ඇති වෙන සමගම ආදීනව පේනවා. ඒ වගේ මේ කිසි හරයක් නැති තනක් කියන එක ආදීනව පේනවා. ඒ උපන්න යම් කාලයකදී මේ ශක්තිය ඉවර වෙනකොට නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා නිරේත පවා යන්න පුළුවන් කියන එක දකිනවා. අන්න ඒ තරම් දකින්න. දැනට චින්තනය සකස් වෙන එක තමයි මේ බයකපත්තා ඥානෙ ගතේතු දේ කියන සංස්කාර පිළිබඳව භෞතික හා අභෞතික කියන දෙකම පිළිබඳව බය දක්නා සම්බ ඇති වෙන්න ඕනේ. සංකීර්ණය ප්‍රමාණ වශයෙන් තව සාකච්ඡා කර හැකි පැතිය. සාදු සාදු සර්ණාසේ නේ මොනවාද ජයප්‍රකාශ කතා ගන්න සනවාත්නේ. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සාවින්නන්ත මේක සුදුසු නැත්නම් නොගත්තර කොමනේ සාවින්නන්ත වාන්සේ ඇදෙස්නතර දිව්‍ය ලෝකේ පස්පව් කරන්නේ කියලා එක ගැන පොඩ්ඩක් පැහැදිලි කර ගන්න පුළුවන් සාවින්නන්ත. එනවා සම්ට ඔව් මම දිව්‍ය ලෝකේ පස්පව් කියන්නේ නැහැ කිව්වා. මේ සතුන් මැරීම, වරහන් කිරීම, කාමයේ වරදවා හැසිරීම බොරු කීම මත්තන් පානය කෙරෙනවා අඩුයි සමහර විට ඔන්න ඔය දෙක කෙරෙන්න පුළුවන් මහත්මයා මට නිකන් ලැබිලා තියෙන යන්නම් පුංචි පොරපුරු මත මේ කියන්නේ ළඟම තියෙන ධාතු මහාවාලිකාවේ මත්තන් බොනවා කියලා අහලා තියෙනවා. බොරු කීම මහේදී හෝ නිකන් එක සිද්ධියක් අහලා තිනවා අංග සම්පූර්ණ නැහැ. හැබැයි මේ මෙන්න මෙහෙමත් මම අහලා තිනවා බුදුහාමුදුරු කියලා තිනවා කියලා එකම එක මේ මිත්‍යා දෘෂ්ටික කියන කොටස ඉන්නේ එකම දෙවියෝ කියලා එහෙමත් අහලා තිනවා. ඊළඟට මාර ඔබතුමා කියන එකේ කිසි යම් විශේෂ හරයක් තියෙනවා. මාරයෝ මේ හිරිහර කරනවද මහත්මයා? හරි. අර මුගලන් හාමුදුරුවන්ට මේ මුගලන් හාමුදුරුව එක ආත්මික මාරයෙක් හැටියට ඉඳලා ගලකින් ගහනවා රහතන් වහන්සේ කෙනෙකුට කෙනෙකුට ආවේශ වෙනවා. ඔව්. යම් මට්ටමකට පස්පව් කියනවා සිද්ධ වෙන්න පුළුවන් මහත්මයා. එතන වෙන්න පුළුවන්. හරි දැන් ප්‍රමාණ පිටසක් ඔව්. උන්ට ගොස්සන්න සනසෙ මොකක්ද කියන්න තමයි ඔබතුමාට මට මොනිට ප්‍රශ්න කියමු ඉන්නේ. දැන් මේ හිලියොත්ක් ගැන අපි කතා කරනකොට අපි ගෞරවයෙන් අසිතකට මතක් කරා මේ අපිට මේ සත්‍යක බය ඇති වෙලා මේ ස්පීඩ්මය ඒක තමන් තොයි යමක් කරන්න ලැජ්ජාවක් ඇති වෙලා ඒකත් එක්ක අපි කතා කරන මට්ටමද. නමුත් අර දැන් හිතන්න දැන් මම shopping mall එකේ ඇවිදගෙන යනවා. මේ shopping mall එකේ යනවා. ඉතින් මම නතර වෙලා යමක් තියා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මගේ ඒ කිසම් කරවන්නක කියලා නේ සම්බන්ධ නේද? ඉතින් ඒ මට්ටමට අපි මේ හිරියොත් අපේ ඇති කර ගන්න ඕනද? ඒ වැඩි දෙයක් වුණත් තමන් ඊගාට රැකී ඉතිහරය ඇති ඉමිච්චති කියන තැනට හිත දියුණු කරගෙන තියෙන්න ඕනද මේ මට්ටමට ගන්න. වෙනත් විදිහකින් කියනවා නම් අර කිරිමාන සූත්‍රයේ කියන සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියන තැනට ම අපි හිත ගිනියා ගන්න ඕනද මේ හිරියොත් අපේ නිසියාකාරව වදන කෙනෙක්. මෙයා තමයි ඔබතුමා දෙන්නේ. නෑ අපි යම් දැක් දිහා යම් සි ලෝභකම කි ලෝභකකින් බලාගෙන ඉන්න ගතියක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ ඉන්ද්‍රිය සංවර වීමක් සිද්ධ වෙලාම තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට කියලා දෙන්නේ මේ ධාමි හැටියට ප්‍රයෝජනේ සලසලා තමයි අපි දෙයක් පාවිච්චි කරන්න ගන්න ආදි වශයෙන් කරෙන්න ඕනේ. එහෙනම් අපිට කමිසයක් හරි සමග ගන්න ඕනොත් අපි ඒ කිසිල බලන සමස්ත සුදුසු වෙනවා. ඒක අරමෝ සම්පූර්ණ නැත්නම් වඩා කැපී පෙනෙන විදිහට ඒ විදිහට මේ සමගේ විවාහ ගන්න තැනට ගැලපෙන ආකාරයේ ඇඳමක් තෝරා ගැනීම තමයි තන්දී කියන්නේ. නමුත් අපි යම් කිසි විදිහකින් අලංකාරය නැත්නම් ඒක සැරසීම පිළිබඳව මානසිකත්වයකින් නම් ඇත්තම ඒ දේ දිහා බලන්නේ අනිවාර්යයෙන්ම අපේ සිතේ ලෝක සාලක නැත්නම් සමාජ මානයක් සම්බන්ධ වෙච්ච සිතක් වෙන්න පුළුවන් අපිට ඒ වෙලාවේ උපදින්න ඉඩ තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි අකුසලයට ගිහිල්ලා කියන්නේ ලෝභ සිත් පහල වෙනවා කියන්නේ අකුසලයට ගිහිල්ලා එතෙන්දී අකුසලයක් පහල වෙනවා කියන්නේම මේ අපි දැන් කතා කරපු හිරි ඔත්තප්ප කියන දෙක නැති වෙච්ච වෙලාවෙම තමයි අකුසලේ කියන්නේ. මොකද කුසල සිතක තියෙන මූලිකම චෛතසික දෙකක් තමයි හිරි ඔත්තප්ප කියන්නේ. ඒ වගේම අකුසල සිතක අනිවාර්යෙන් තිබිය යුතු හතරක් චෛතසික හතරක් සඳහන් වෙනවා. ඒ තමයි අකුසල සාධාරණ චෛතසික කියලා කියනවා. මෝහ අහිරික අනුත්ථප්ප උච්ච කියන. එතකොට අහිරික අනුත්ථප්ප කියන දෙක යෙදෙනවා නම් ඒ සිත අනිවාර්යෙන්ම කෙලෙස් බර නැත්තම් ඒක කුසල සිතක් නෙවෙයි අකුසල සිතක්. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී වුණත් අපේ ඉන්ද්‍රිය සංවරය ඇති නොවෙන්නේ ඒ වගේ සිත් පහළ වෙලා යන්නේ අහිරික අනුත්ථප්ප කියන ඒවා මත වෙලා. කියන හිරියෝතාවක් දෙක යට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඒ ආකාරයට අපි හිතන්න වෙනවා. ඉතින් ඒ වගේම අර ඔබතුමාගේ වගේ මේ යම් කෙනෙකුට තේරෙනවා නම් ඒ මොහොතේම හිතනවා මම මේ රූප සිතකින් මේක දිහා බලන්නේ කියලා. ඒ වෙලාවෙම අර ශිව වගේ අපිට හිතෙනවා මේ කර්මදී ඇත්තටම අපිට කරදර දෙන දෙයක්. අනාගතයටත් කරදර දෙන දෙයක්. දැනුත් අපිට කරදරයක් කරන්නේ. ඒ වගේම මේක ලැජ්ජාවී යුද්ධයක්. ඒ වගේම මේක පිළිකුල් කටයුතු එහෙමත් නැත්නම් චුකුප්සාවට ලක් කර යුතු දෙයක් මම මේ කරන්නේ ක්‍රියාව කියලා හිතන එක ඇත්තටම මේ තරමටම හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒක මම හිතනවා හරිම වැදගත් වෙනවා. ඒක ඉන්ද්‍රිය සංවරයක් වෙනවා. දැන් හොඳ සීලයක පිටන්නත් එයාට අවකාශය ලැබෙනවා. ඒවත් තමයි වරපා. ඉතින් සම්මයි දැන් තෝරන්නේ අපි කැනඩාවෙන් මාත සම්බන්ධ වෙන සේනවාදයට තුමින් ඕනේ නේද සේනවාදය මම උඹට කතා කරන්නම් මේ අපි මේ හිතාගෙන හිටියද මේ ලැජ්ජ බය මේ තීන කට්ටිය කියලා බලන් ගියාම ලැජ්ජ බයත් තාම මේ තීනෝ කියලා කියන්න බෑ නේද සේනවාදයෝ කියන විදිහට මට තේරුම් ගන්න ලැජ්ජ බය කියන එක හිරියොතප්පය කියන එකට අපි නාට ලැජ්ජ බය කියන එකම දෙපේ හිරියොතප්පය කියන එක තේරුම් කියන එක ටිකක් සැකයක් තියෙනවා. මොකද හිරියොතප්ප කියන එකට අපි බය කියන වචනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. මොකද අනිත්යෙන්ම බය කියන එක ඒ පාලි වචනේම පාරිභාෂික භාෂාවේදී හිරියොතප්ප කියන වචනයයි දෙකින්ද මේ අපි සිංහලට බය කියලා දැම්මට ඒක 100%ක්ම ගැලපෙනවද කියලත් මට ප්‍රශ්නයක් වෙනවා. මේ මෙතනදී අපි දැනගන්න ඕනේ මොකද්ද මේ හිරියොතප්ප කියන එකේ මානසික මට්ටම කියන්නේ ඒක මොකක්ද ඇත්ත වශයෙන්ම මොකද මෙතනදී වෙන්නේ කියන එක. ඒකමයි තන්නේ අපේ ස්වාමීන් වහන්සේගෙන් අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගත්තොත් වටිනවා කියලා මට තේරෙනවා. ඒ වගේම මම කැමති ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න මේ හිරියොතප්ප කියන එක මේ අපි තමත් කරගන්න අපි මොකද්ද කළ යුතු මාර්ගය කියන එක තේරුම් ගන්න. ඔතන තමයි සිනමත තේරුම් ගන්න සෙනවට බොහොම පින් ඔබතුමා හොඳ ප්‍රශ්නකුත් තියෙනවා වගේම හොඳ පැහැදිලිකින් කුත්ලා ඔබතුමා කියන දෙකේ හරි හිරියොත් මේ ලැජ්ජබය කියන දේ අතර මම කියමු කිවි අපේ ලංකාවේ කියන නේද ඒ කාලේ ඉතින් අපි කරන්නේ ලංකාවේ ලැජ්ජබය තියෙන්න ඕනේ කියලා කියන්නේ අතරම අපිට අපි කරන්නේ ඔගේ මේ බුද්ධ ධර්මයේ කොත්තන් දරට තිබුණාද ඉතින්දා ගැමි බහරේ කියලා අපිට කල්පනා වෙනවා කතා වෙනවා ඇහිලා තියෙනවා ඒක තමයි මගේ ලොට ආවේ. ඒතර මට හිතුණා ලැජ්ජබයි කියන්නේ ඇත්තටම හිලුවත් අපි නේද ඒ දවසල මේ ගම්බදව කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ හරියට මේක පාලි භාෂාව බයම නොවුනත් ඒ අර්ථය ඇති කියලා මට හිතුණා. කෙසේදත් ඔබතුමා කිව්වේ හරි බයකෙන්දී වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මොනින්ින් කිව්වද යන්ත මහත්තයා කිව්වා වගේ මේ මතක් වෙන කර දුන්නා වගේ එහෙනම් අර හිරිසා උත්තප්පේ අපිට නැති ඇතිලා නැහැ නිසියාකාර මගේ නම් තාම කියන්නේ මම දන්නවා පැහැදිලිකින් ඔක්කොම නිසා මොකද සබ්බ සංඛාරේසු අනිච්චා කියලා වදන් නොසහ කළත් එහෙම තාම පූර්ණ වශයෙන් වැට නැති බව දන්න නිසා හොඳයි ඔබතුමා හොඳ ප්‍රශ්නයක් තුමු කර ගෞරවනීය සයන්වාසිකින් කොහොමද එහෙනම් මේ හිරොත්තප්ප ඇති කරගත යුත්තේ කෙනෙකු කියන ප්‍රශ්නේ අපි අවසාන ප්‍රශ්නයට ටික බොහොම හොඳ ප්‍රශ්නයක් අපි ඉතාම ගෞරවයෙන් ගෞරවනීය සයන්වාසිකින්ලා මේ ප්‍රශ්නය පැහැදිලි කරගෙන ඉන්න අනුතුරුව ශ්‍රීමති මහත්මියතුම වේලා ශ්‍රීමති වාග්නී සුබුතු විදියට සාකච්ඡා නිමා කරමු. ගෞරවයෙන් සයන්වාසිකින්. මේ මහත්යයි ඉදපත් කරපු කාරණේ හරි දැන් මත්තමකට දලා ගන්න බය කියන එක වෙනම කාරණයක් බව හැබැයි ඒක ඒ වෙනම ගත්තොත් කාරණයක් හැටියට ඒක කියනවා මේ බය මේ මූලික ස්වභාවය තමයි ද්වේෂය. බෝධිසත්වයෝ බුදුහාමුදුරුවන්ගේ මං හිතන්නේ මධ්‍යම නිකාය සූත්‍රයක් දෙන සූත්‍රය මට හරියටම මතක නැහැ ළඟම තියෙන්නේ පළවෙනි පාඩේ මූල පරයය ඉඳලා එහාට යනකොට මේ භාවනා කරනකොට කැලෑවේදී මේ ඔය බය ඇති වෙච්ච හැටි පිළිබඳව විස්තර කරනවා. ඒ බය නැති කරගන්න හැටිත් ඒ කියනවා. එතන ඒ බය කියන එක වෙනයි. මෙතනදී බය කියන්නේ මේ හිරියක්ක් කියන බය දෙකේ කියලා මෙතනදී හඳුන්වන්නේ ඒ බය නෙමෙයි. මේ බය ඇති වෙන්නේ මෙතන ඇති වෙන බය මේක චෛතසික වශයෙන් මේ පාපයට බය හරලජාව. ඒ කියන්නේ සතර උත්පත්ති ලැබෙනවාට එක. සතර දුක් විඳින්න සිද්ධ වෙනවාට එක. එකක් මේ සතර දුක් විඳින්න සිද්ධ වෙනවාට ඊළඟට සංසාර දුක පිළිබඳව ලැජ්ජාව හා බය ඊළඟට නිරයගාමී වීලා දුක් විඳින්න වෙනවට බය ඊළඟට මේ සතර අපායෙම ඉපදලා දුක් විඳින්න වෙනවට බය මේ ඊළඟට ආදී වශයෙන් අපට ලැබෙනවා මේ නින්දා පහස අපේ තියෙන කීර්ති නාමය නැති වෙලා අපව පහත් කොට කලකන තැනට ඇති වෙන විවිධයේ බයවල් ඇති වෙනවා. අන්නේ කොටස තමයි මේකේ මේ කියවෙන්නේ. අර කියන බය නෙමෙයි. මේ බය වෙනම එකක්. මේ බය මේ ඒක ඔය විතර වැරද්දක් කරලා ඇති වෙන බයක් නෙමෙයි. මෙතන ඇති වෙන්නේ කෙලින්ම ද්වේෂයේ එකක් තියෙන්නේ. ඒක බය කියලා ඉස්සෙල්ලා හඳුන්වනවාට බය කියනවා, ශෝකය කියනවා, කනගාටු කියනවා, පසුතැවීම කියනවා, අමනාපය කියනවා, ඊර්ෂ්‍යාව කියනවා, වෛරය කියනවා. ඔය ඔක්කගෙන්ම හඳුන්වන්නේ ද්වේෂය. ආකේ බය තමයි අර අතන ඇති වෙන්නේ. දැන් අර කලාවේ භවනා කරනකොට ඇති වෙන්නේ එතනදී වර භවනා කරන්නේ ඉතින් වරක් නැවෙන්නේ එතන කරන්නේ. එතන ඇති වෙන ලැජ්ජාව සහ බයක් එතන ඇති වෙන්නේ නැහැ. එතන ගුණධර්ම පුරන්න ගිහින් ඇති වෙන බයක්. ඊළඟට දැන් මේ හිරියොත් එක කියන එක හරිම මේ බලවත් එකක්. ඒක අරට වඩා බොහොම ප්‍රබල කාරණයක් තමයි මෙතන මේ කියෙන්නේ. මේ හිරියොත් එකේ බය හාලයිජාව කියන එක. ඒකට සංකේත වශයෙන් අර ඉස්සෙල්ලා මහත්යා කිව්වා අක්ෂරන සාධාරණ සංකේතක දෙකට අයිති වෙනවා. ඒ කියන්නේ අහිංසය හා අහෝකප්පේ කියන දෙක. එතකොට බය ඇති කරගන්නේ කොහොමද? ඔන්න අර මං කියවා එක ක්‍රමයක් දැන් තමන් මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන නිවන් දකින්න නැහැ කියමුකෝ අපි ලෞකික වශයෙන් ජීවිතේ සංසාරේ සැප විඳින්නක සැප විඳින්න කැවතිනම් අපායේ ගින් අහිපෙහි ඉන්නත් බැහැ ඉතින් ලෝකේ ඉපදලා තමන්ගේ බෙලි කපාගෙන සංසාරේ දුක් විඳින්නත් බැහැ ප්‍රේත ලෝකේ ඉඳලා තමන්ට සංසුතු ගමින් ජීවත් වෙන්නත් බැහැ යක්ෂ ලෝකේ ඉඳලා මොයි කීඩාවට මුහුණ දෙන්නත් බැහැ එතකොට එහෙමනම් ඒවට ඒවා දුක් නොවිඳ ඉන්න ඒවත් ඒවට වැටෙන්නේ නැතුව දෙහෙරෙන්න ඕනනම් දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක ආදී සප සම්පත් ලබා ගන්න උත්සාහ ඔන්න මම ඒවගෙන් නිදෙන්න ඕනේ මිදුන් නැත්තම් මට ඇති වෙන විපත අනේ කාන් එතන බය හදා ගන්න ඕනේ බය හදා ගන්න ඕනේ ඊළඟට ඊළඟ බය ඊළඟට සමාජීය වශයෙන් තමන් කොහේ හරි ඉපදෙනවා මනුස්සයෙක්ලා කියන පාංග විකල වෙලා ඉපදෙනවා ඒ වගේම පිළිගත් නැති සමාජයක ඉපදෙනවා පිළිගත් නැති සමාජය තියෙනවා කිසිම විදියකින් ඉදිරියට දෙන්න බෑ එහෙම උදවිය ඉන්න තැන් තියෙනවා ඊළඟට කන්න බොන්න නැතුව දුක් ඉඳන පළාත් ප්‍රදේශ තියෙනවා ඉතියෝපියාව වගේ එහෙම දුක් විඳිනවාද අන්න බය හදා ගන්න පුළුවන් අවස්ථාවක් පාප ධර්ම සිත් කරගත්තු ටිකන සීල ආරක්ෂා නොකළොත් ලැජ්ජා බය දෙක සිහි කරගන්න ඇතෝයි ඊළඟට අංගමකල වශයෙන් ඊළඟ මෙලොව වශයෙන් වැරද්දක් සිද්ධ වුණා කියන්නේ එතකොට ආත්ම කෙනෙක් නම් අම්ම කෙනෙක් නම් දරුවන්ගෙන් ඉඳා පහස හම්බෙන්නේ සමාජීය වශයෙන් බලු සමාජෙන් ඉඳා පහස හම්බෙන්නේ කියලා ගැනීමක් නැහැ ආයතන නිසකන් ආයතනයෙන් නිසා පහත සමාජ කෙනෙක් අත්යක් දේශපාලඥයෙක් වගේ ඒ තැනක ගිහින් ඉන්නවා ඒ තැන් වලින් පිරිහිලා සංඝහස වැටෙනවා ඒ වගේ ආලක වැටෙනවා ඔය විදිහට මෙලොව වශයෙන් සමන්ත පිරිහිමක් ඇති වෙනවා දුකක් ඇති වෙන්න හේතු වෙනවා ඔය කියපැත්ත ඊළඟ මානසික වශයෙන් සාහනයක් නැතුව යනවා ඔකින් ඒ වැරද්දක් සිදු වුණොත් එහෙම මනස නිතර නිතර කතා කරලා තියෙන නුඹ මේ වැරද්ද කළා මේ වැරද්ද කරා කියලා එහෙම නොකියවට අසහනයක් දැනෙනවා මම මේ ඉස්සෙල්ලා කිව්වා අර ජර්මන් වල වගේ මිනිස්සු එක්ක රාම්ම දුකින් රාමලලා මේ විදිහට කියන එක මං කිව්වා නේද නමුත් අවුරුදු දෙකක් පිච්චි පිච්චි හිටියක් නේද ප්‍රබෝධයෙන් හම්බෙනවා එතකොට අන්න එතනක් එහෙම ගත්තාම එනම් මානසික වශයෙන් අසහනයක් ඒ අසහනය ඇති උනේයි අවට ලැජ්ජාව හා බය නැති මොන විදිහට එතන හිතන්න පුළුවන් නිවන අරමුණු කරනවා නම් කෙනෙක් ඒක ඉතින් පැහැදිලි දැන් අපි කතා කරපු සියලු බල කාරණා තුළට මේක මූලිකම කාරණේ කියන එක මේ දෙක මූලිකම කාරණා කියන එක අපිට පැහැදිලි සංසාරය ප්‍රමාණවත් සාදු සාදු සාදු සෝනන්ත හොඳයි කල්ලාණන් කියන්නේ නම් අදත් සාකච්ඡා නිමා කරන කාලය ළඟ තිනවා මම ඉතාම ගෞරවයෙන් එක්සත් රාජධානි සම්බන්ධ වෙන අපේ කල්ලාණන් ඉදිරියෙ ශ්‍රීමති මාස්ටර් වෙනවා අපි වෙනුවෙන් අද දවසේ කරන නිමා කරන ලෙස ඉන්නු ප්‍රති සෝනන් වාසල් සමසි යොමුද සාකච්ඡා නිමා කරන්න ශ්‍රීමති මාස්ටර් එලස්තරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනයේ දැයි දෙකකටත් දැයි දෙකක් තරම් කාලයක් තුළ ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම අපේ ගැටළු වලට විසඳුම් ලබා දුන්නා ස්වාමීන් වහන්ස අපි ඉතාම තවන්න සිසුනස කල්යාණ මිත්‍ර මිත්‍යන් වෙනු ඉතාම ගෞරවයෙන් කෘතඥයෙන්ම ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්ස මේ සියලු පින්වලින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිතයක් ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුවපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා නිවන් දක්නා මහත දක්වා සත්පුරුෂ කල්යාණ මිත්‍රාස්‍යත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමියවලම සුගතිගාමි වෙන්න හේතු වේවා වාසනා වේවා ඔබ වහන්සේගේ ගුරු උතුමන් වහන්සේලාට මෞද මෞපියන්ටත් ඥාති මිත්‍රාදී හිත මිතුරන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලුම දෙනා ඉතා සුදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබමින් සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය ලබස්වා. ඒ වගේම අපිට මේ වගේ හිතා වටිනා අවස්ථාවක් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 20ක් තරම් කාලයක් තිස්සේ අපිට මේ ආකාරයට ධර්ම දේශනා ධර්ම දාණය දෙන අපගේ කල්යාණ මිත්‍ර දලුවත් මහත්මානන්ට ඉතාම කුසවේදීව සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිතයක් ලැබේවා. ජීවිතයේ අවසාන මොහොත දක්වා නිදුක් නිරෝගී සුවපත් සුවපහසුවෙන් ජීවත් වෙන ලැබේවා. ගන්න කියන බෙහෙත් ප්‍රතිකාර වලින් ඒකාන්ත සුවය ලැබේවා, පහසුව ලැබේවා. ඔබතුමාගේ දෙමව්පියන් පරලොවටපත් දෙමව්පියන් දෙනා වහන්සේටත් මේ සියලු පින්වලින් සායිමන් ජීවිතයේදී මාර්ගඵල නිවන් අවබෝධය ලැබෙත්වා. ඒ වගේම පෞලේ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිත ලැබමින් නිර්වාණ මාර්ගයේ ඉඳලා ඉතා සුවපත්යෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. අපට හැමදාම ධර්ම දේශනාවලදී අප්‍රමාණ විදිහට උදව් උපකාර කරන ජයන්ත මහත්මයාන්ට අනිකුත් කල්යාණ මිත්‍ර මිත්‍රයන් සෑම සියලුම දෙනාටත් මතුමත්තේ මේ ධර්ම දේශනා අහලා මාර්ගඵල නිවන් අවබෝධ කරන්නා වූ සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට විශේෂයෙන්ම මහාචාර්ය කොග්ගලගේ මැතිතුමාට මේ සියලු පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු පින් බලෙන් ඔබ සෑම සියලුම දෙනාට ආයුර්ණ සබ බල ප්‍රඥා වැඩේවා. මෙලොව වශයෙන් ඉතාසුව පහසුවෙන් මාර්ගඵල නිවන් දක්වා යා ගැනීමට, පාරමිතා සම්පූර්ණ කර ගැනීමට සියලු පහසුකම් සැලසේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. ස්වාමීන් වහන්සේට ඔබ අප සෑම සියලුම දෙනාටත් නිවන් දක්නා මොහොත දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්, කල්යාණ මිත්‍ර මිත්‍රයන් සමනක්ම හමු වෙන උතුම් වූ පින් භූමියලම ඉපදিলা අපේ මඟඵල නිවන් අවබෝධය කරා යාගන්න මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එසියමති මහත්මිය ඔබතුමීටත් අපි සියලු දෙනාම එක්කව ප්‍රාර්ථනා කරන ඔබතුමී ප්‍රාර්ථනා කරන බෝධියකින් ප්‍රඥාව සම්පූර්ණ වශයෙන් ලැබීමට ඔබතුමීටත් මේ කරන සියලුම කුසල හේතු වේවා කියලා මම එසේ ප්‍රාර්ථනා කරමින් ඉතාම ගෞරවයෙන් පූජ්‍යපාද කාර්යයටම මහින්ද සාරගෞරවණීය ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ස්වාමීන් වහන්සේ නැවතත් ලබන සතියේදී සුපුජීරාඩ් මොනගසිමි බලවෘත්තියෙන් මම ලබන සති වෙනුවෙන් යෝජනා කරන්න කල්පනා කළා. මුල මේ මජ්ක්‍ධිමනිකායේ පවතින බේරව සූත්‍රය ස්වාමීන් වහන්සේ මම කරන ඔබ වහන්සේ අද සාකච්ඡා කරද්දී සූත්‍රය පිළිබඳව යොමු කිරීමක් කළා කියලා ඒ අනුව ඒ සූත්‍ර දේශනාව ගමු කියලා සාකච්ඡා යෝජනා කරනවා. ඒක මම එහෙමනම් ඉතාම ගෞරවයෙන් ගෞරවණීය ස්වාමීන් වහන්සේ වෙනවා. ඉතාම ගෞරවයෙන් සැලකිලි නැතුව මේ පිළිබඳව දෙකක කාලයක් තම දේශනාවට උත්සන් දුන්න පයක් පමණ. ඒ වගේම පයක් පමණ ධර්ම සාකච්ඡා කළා. ඉතාපු වටිනා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මහත්මලා මහත්මලා පිරිසක් ඉකුතු වුණේ. ඉතින් අපිට ධර්මයේ බෙදා හදා ගන්න පුළුවන් වුණා අපේ දැනුම, අපේ තියෙන දුර්වලතා මගහරව ගන්නත්, තියෙන හැකියාවන් තව වර්ධනය කර ගන්නත් පුළුවන්කම ලැබුණා. මේ ධර්ම සාකච්ඡාව හදාගන්න දේශනාවට අහුන්කන් දීම තුළින් මේ මහා වටිනා පින්කම සංවිධානය කරන්නේ අපේ දරුවත් ප්‍රධානය සියලු දානයන්ට වඩා අධික දානය සම්පදාන. ඉතින් එතුමාට විශේෂයෙන් අපේ රැස්කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියේ කොටගෙන කායික නිරෝගී භාවය, මානසික සුවය ඇතිවේවා. එතුමාට මේ වැඩසටහන දිගින් දිගට ලෝකයා වෙනුවෙන් තව තව සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය දවස දවස ලැබේවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වූ සබුහු ඇතුළු සියලුම වටිනා කාර්මිකයන් හැම දිනාටම තව තව ධර්ම ඥානය වැඩි දියුණු කරගෙන ධර්මයක සම්බන්ධ වෙලා ලෝකයාට බෙදා දෙන්න ශක්තිය දවසින් දවස ලැබේවා, සම්මාදිට්ඨිය දවසින් දවස දියුණු වේවා, ඒ සඳහා අවශ්‍ය චෛත්‍යික වීර්ය ඒ වගේම ඡන්දය දෙක දවසින් දවස දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබ අප හැම දිනකම අපගේ ගුරුවර දෙමව්පියන්ට ජීවතුන් අතරේ ඒ වගේම අපගේ මිය පරලෝකීය සියලුම දෙනාට ඒ වගේම අපි හැම දිනකම උතුම්ම ඒ වගේම සියලුම දෙවිවරුන්ට උතුම්ම නිවන් අත්පත්වා ගැනීම පිණිස මේකෙන් සාදු සාදු හේතුවා වේවා සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං සුරේණ සබ්බෝ සීලදාවා සම්බුද්ධ පුත්තං මමමයි ස්වාමීන් වහන්සේට බොහෝ පින් තිරුවන් සරණයි. දවස් මාහනේ සම්දනාතම් තිරුවන් සරණයි.